බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා. හොඳයි පින්නතුනි, ධර්මස්තරවන් පෙර පංචශීලයේ සමාදන් වන්නට සූදානම් වන්න, නමස්කාරය කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ථානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ථානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදෙන්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. අමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අට්ඨමේ භික්ඛවේ මහා සමුද්දේ අච්චරියා අබ්බුතා ධම්මා යේ දිස්වා දිස්වා අසුරා මහා සමුද්දේ අභිරමන්ති ඒවමේව කෝ භික්ඛවේ ඉමස්මින් ධම්ම විනයේ අට්ඨ අච්චරියා අබ්බුත ධම්මා යේ දිස්වා දිස්වා භික්ඛෝ ඉමස්මින් ධම්ම විනයේ අභිරමන්ති ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද සුපුරුදු පරිදි ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ මේ වස් කාලය තුල සිකුරාදා සන්ධ්‍යා යාමයේ සිදු කරන ධර්ම දේශනා මාලාවටයි ඔබ මේ අහුම්කන් දෙන්නේ. අද අපේ ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේ කුද්දක නිකායේ උදාන පාළියට අයිති උපෝසත සූත්‍රය. උපෝසත කර්මය නිමිති කරගෙන නැත්නම් ස්වාමීන් වහන්සේලාගේ පොහොය කිරීමේ විනය කර්මය සිදුවීමක් නිමිති කරගෙන ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදියට භාගතුන් වහන්සේ මහා සමුද්‍රය අරමුණු කරගෙන උපමා කරගෙන දේශනා කරපු දේශනාවකුයි අද අපේ මාතෘකාව වෙලා තියෙන්නේ. සාගරයේ තියෙන අසිරිමත් කරුණු 8ක් පාදක කරගෙන ඒ සාගරයේ අසුරයන් සිත්තල වාසය කරන්නට හේතු කරුණු 8ක් දක්වලා මේ සම්බුද්ධ ශාසනය තුළ ධර්ම විනය තුළ භික්ෂුන් වහන්සේලා සිත්තලවා වාසය කිරීමට හේතු ප්‍රකාශ කරමින් දේශිත ඊටම විසිතුරු දේශනයක් තමයි අද අපේ මාතෘකාව වෙලා තියෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න කලින් අපේ විසිරලා තියෙන සිත එක අරමුණකටගෙන සමාධිමත් සිතින් මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්නට අවස්ථාවක් ලෙස අප සල්ප වේලාවක් මෙත්සිත පුහුණු කරලා මෛත්‍රී භාන වඩලා ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. තෙම් පින්නතුන් ඉන්න ස්ථානයේ ඔබට පහසු ඉරියව්වක වාඩි වෙලා අපට ටික වේලාවක් මෙත්සිත වඩමු. ඔබ සිටින නිවසේ පටන් අවට ලෝකයේ ඉන්න සියලුම සත්වයන් කෙරෙහි මෛත්‍රිය පතුරුවමින් ඒ ඇති කරගන්නා වූ මෛත්‍රී සිතුවිල්ලෙන් අපේ සිත එකඟ භාවයක් කුසලයක් දියුණු කරගනිමින් මේ වැඩසටහන ආරම්භ කරන්නටයි මේ බලාපොරොත්තු වන්නේ. ඉතින් ඔබේ විසිරලා තියෙන සිතේ කාර්මණකට අරගෙන කයත් සිතත් සංවර කරගෙන අපි මෙහි සහභාගී වෙමු. හොඳයි, පහසෙන් වාඩි වෙලා ඔබේ ශරීරයේ ඍජුව තබාගෙන ශරීරය සැහැල්ලු කරගන්න. නෙත් දෙක අඩවන් කරගෙන නැත්තං වසාගෙන ඔබේ වම් අත උඩින් දකුණු අත තියාගන්න. ඉන්පසු ඔබ සිටින ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරන්න. ඔබ කොහොමද වාඩි වෙලා ඉන්නේ මේ අවස්ථාවේ? ඔබේ දෙපා සිට හිස දක්වා ඉන්න ඉරියව්ව ගැන හොඳට අවධානය යොමු කරන්න. ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගන්න. හොඳට හුස්මක් ඉහළට අරගෙන මද වේලාවක් හුස්ම නතර කරගෙන නැවත හුස්ම පිට කළා සැහැල්ලු වෙන්න. දැන් ඔබේ ශරීරය ගැන අවධානයෙන් නාසයේ අග හෝ උඩුතල ආශ්‍රිත ඔබේ හිත තියාගන්න. එහෙම හිත තියාගෙන දැන් අපි මෙසිත පුහුණු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මා මේ සිටින ස්ථානයේ පටන් දස දිසාගත සියලුම සත්වයන් කෙරෙහි මා මෙසිත පතුරවමින් ඒ හැමත මෙසිතින් සිත පතනවා. මෙම නිවසේ සිටින සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම ගමෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම රටේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලොව වෙසෙන සියලු සත්වයන් මගේම ඥාතීන් මගේම දරුවන්සේ සලකමින් මා ඒ හැමට මෙත් සිතින් සෙත් පතනවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන්හි ආශිර්වාදයෙන් මා ජීවිත කාලයේ පුරා සිද්ධ කළා වූ දාන ආදී සියලු පින් දහම්වල බලයෙන් සීලාදී සියලු ප්‍රතිපත්තීන්හි අනුහසින් මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ අප්‍රමාණ සත්‍යයන් සිද්ධ කළ සියලු කුසල දහම්වල ආනිසංසයෙන් ලොව මෙතෙක් පහළ වී වදාළ සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල ඒ බුදුරජාණන් වහන්සේලාත් ශ්‍රාවකයන් සිදු කළ අප්‍රමාණ කුසල ධර්මයන් හිබලයෙන් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා වෙත්වා සෞසත හැම කල් නිදුකී ත්වා සැපතට සමගිව මුනිකේ වෙත්වා සෞසත හැම කල් නිදෝකේ පත්වා සැපතට සමගිව මුනිකේ වෙත්වා සෞසත හැම කල් නිදෝකේ පත්වා සැපතට සමගිව මුනිකේ සාදෝ සාදෝ සාදෝ ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ඔබ මේ ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන අවස්ථාව මේ ලෝකේ ඊටාම කාලාන්තරයකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් ලැබු මේ අවස්ථාවේහි ඒ උත්තරම ශාසනය තුල අපට ලබා ගත හැකි උතුම් ගුණ රුවන් පෝෂණය කර ගැනීම සඳහා ආරම්භක පියවරක් වන ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතයේ ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කොට සලකන්න. මේ මොහොත ලබන්නට අප සසර අප්‍රමාණ පින් කළා තියෙනවා. නොඑක ආකාරයෙන් ප්‍රාර්ථනා කළා තියෙනවා. මහත් වූ උත්සාහයන් දාන ආදී පින් දහම් අප කළා තියෙනවා. ඒ සියලු පින්කම් සහ ප්‍රාර්ථනාවන් හිස්ත්‍රි විපාක ලෙස මේ මොහොතේ මේ සද්ධර්මය ඔබට ලැබෙනකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපමණ ගෞරවයෙන් ධර්මයේ ස්වකහත ආදී ගුණ ගැන අපරිමිත බැතියෙන් මහා සංඝරත්නය කෙරෙහි ගෞරවයෙන් සහ කෘතවේදීත්වයෙන් සවනානුත්තරිය ලෙස සලකන දේශවන් වලට අසන මේ උතුම්ම දේ ගෞරවයෙන් ඔබේ ජීවිතයට ලබා ගන්නට ඔබ ඉතාම සැලකිලිමත් වෙන්නට ඕන. මේ හන හැම බණ පදයක් ගානෙම ඔබේ ජීවිතයට සැනසීම ලබා දෙන දහමක් මේ අහන්නේ. මේ අහන හැම දහම් පදයක්ම ලබන්නට මා සසර අප්‍රමාණ පින්කම් කළා, වෙහෙස මහන්සි වුණා, ප්‍රාර්ථනා කළා කියන බලවත් ගෞරවයෙන් විශ්වාසයෙන් මේ හැම දහම් පදයක්ම ඔබ සිහියෙන් නුවණින් ශ්‍රවණය කරන්නට උත්සාහවන්ත වන්න. ඔබ මුලින්ම පුහුණු කළා වූ මෙසේත දිගටම පවත්වා ගන්න. ඔබේ සිතට යම් කිසි කෙනෙක් මතක් වෙනවා නම්, ඔබේ ඇස් දෙකට මේ වෙලාවේ කිසියම් කෙනෙක් පේනවා නම්, කිසියම් කෙනෙක්ගේ හඬක් ඔබේ දෙසවන් වලට ඇහෙනවා නම්, මේ හැම වෙලාවෙම හැම දෙනාම සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියන ඉතාම මෛත්‍රී සිතුවිල්ලෙන් මේ කාලය පුරාම ගත කරන්න. ඔබේ සිත ගැන ඉතාම අවධානයෙන් මේ කාලය තුල ගත කරන්න. සිතට අරමුණක් එනකොටම හොඳට හඳුනා ගන්න දැන් මගේ හිතේ තියෙන ස්වභාවය මොකද්ද? හිත ගැන ඉතාම අවධානයෙන් මේ සිතුවිල්ල පතුරවමින් මේ ධර්ම දේශනාවට හුඟකන් දෙන්නට බලාපොරොත්තු වන්න. අද අප ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් තෝරාගත්තේ කුද්දක නිකායේ උදානපාළියේ එන උපෝසථ සූත්‍රය. මේ සූත්‍රයට ඉතාම සමීගාමීව යන සූත්‍රයක් තවත් අංගුත්තර නිකායේ පහරාද සූත්‍රය කියලා ඇතුළත් වෙනවා. ඒ සූත්‍රයත් පහරාද සූත්‍රයත් මේ උපෝසථ සූත්‍රයත් දෙකෙන්ම පැහැදිලි කරන්නේ එකම කරුණු කිහිපයක් පිළිබඳව. මහසાગරයේ තියෙන අසිරිමත් කරුණු අටක් දක්වලා එම අසිරිමත් කරුණු අට මේ සම්බුද්ධ ශාසනයේ ධර්ම විනයට සම්බන්ධ කරලා භික්ෂූන් වහන්සේලා මේ ශාසනය තුළ මෙතරම් දුරට සිත් අලවා කැමැත්තෙන් සතුටෙන් වීරියෙන් කටයුතු කරන්නේ ඇයිද කියන එක භාගතුන් වහන්සේ මේ සූත්‍රයෙන් අපට පැහැදිලි කළ දෙනවා. උපෝසථ සූත්‍රය දේශනා කරන්න හේතුනේ වරක් භාගතුන් වහන්සේ සවැත් නුවර පූර්වාරාමයේ වාසය කරන අවස්ථාවේදී උපෝසථ දිනයක් එළඹුණා. උපෝසථ දිනේ කියලා කියන්නේ ස්වාමීන් වහන්සේලා පොහොය විනය කර්ම කරන දවස. සති දෙකකට වරක් නැත්නම් දින 14කට හෝ දින 15කට වරක් ස්වාමීන් වහන්සේලා රැස් වෙනවා. පුම් පොහෝ දවසටත් මාසි පෝය දවසටත් ස්වාමින් වහන්සේලා ඒ ස්ථානවල ඒකනාසී වෙලා උපෝසත ගරයට නැත්තන් සීමා මාලකට රැස් වෙලා ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රාතිමෝක්ෂය සජ්ජහනා කරලා උන්වහන්සේ තමන්ගේ සීලය ආවර්ජනා කරලා සීරේ පිරිසුදු කරගන්නවා. මෙලෙස භාගතුන් වහන්සේ ජීවමාන කාලයේ උපෝසත දිනයක් ලැබුණා. උන්වහන්සේ මේ ලෙස පූර්වාරාමයේ වැඩවෙසෙන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා පොහොයකට රැස් වුණා, සීමා මාලකයට රැස් වුණා. රැස් වෙලා උන්වහන්සේ සන්ධ්‍යා යාමෙහි බුදුරජාණන් වහන්සේ වැඩියි කියන බලාපොරොත්තුවෙන් හිටියා. පින්නතන රාත්‍රිය කොටස් තුනකට බෙදෙනවා. මුල් යාමයේ, මැද යාමයේ, අවසාන යාමයේ කියලා රාත්‍රිය කොටස් තුනකට බෙදෙනවා. සවස 6 ඉඳන් රාත්‍රී 10 දක්වා පැය 4ක කාලයක් පූර්වම යාමයේ රාත්‍රියේ මුල් කොටස විදිහට සලකනවා. රාත්‍රී 10 ඉඳන් උදෑසන 2 දක්වා කොටස මධ්‍යම යාමයේ කියලා සලකනවා. උදෑසන 2 ඉඳන් උදෑසන 6 දක්වා කාලයේ අවසාන යාමයේ විදිහට සලකනවා. මේ මුල් යාමයේ පූර්ව යාමයේදී ස්වාමීන් වහන්සේලා සීමා මාලකිට රැස් වෙලා නිහඬව බුදුහාඳුර වඩිය කියන අපේක්ෂාවෙන් හිටියා. නමුත් මේ මුල් යාමයේ පූර්වම යාමයේ අවසන් වෙන්න ගියා භාගතුන් වහන්සේ වැඩියේ නැහැ. අග්‍ර උපස්ථායක වූ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා ආරාධනා කළා, ස්වාමීනි අපි පොහොය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා, උපෝසත කර්මය සිදු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් මේ මුල් යාමයේ අවසන් වේගෙන යන්නේ, පූර්ව යාමයේ අවසන් වේගෙන යන්නේ ඔබ වහන්සේ වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව හිටියා. නැවත මධ්‍යම යාමයේ ලැබුණා. මධ්‍යම යාමයේත් ඒ වගේම අවසානයේ දක්වාම ගියා. නැවතත් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කළා, ආරාධනා කළා වඩින්න කියලා. දෙවෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේ නිහඬව හිටියා. මේ විදිහට මධ්‍යම යාමයේ අවසන් වුණාට පස්සේ රාත්‍රී අවසාන යාමයේ අපර යාමයක් එළඹුණා. ඒකත් එළඹිච්ච අවස්ථාවේදී අරුණෝදය සමීප වුණා. ඊළඟ දවසට ඉර පායන්නත් ආසන්න වුණා. ඒත් බුදුරජාණන් වහන්සේ වැඩම කළේ නැහැ. ඒ නිසා නැවත තුන්වෙනි වතාවටත් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කරලා ආරාධනා කරා, ස්වාමීනි සංඝයා නිහඬව ඔබ වහන්සේ වැඩිය කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා, පොහොය කර්මය කරන්නට, උපෝසත කර්මය කරන්නට වඩින්න කියලා. මෙහිදී භාගතුන් වහන්සේ සඳහන් කරනවා, ආනන්ද සංඝයා අපිරිසිදුයි කියලා. මේ සංඝයා අතර අපිරිසිදු කෙනෙක් ඉන්නවා කියලා සඳහන් කළා, සීලයෙන් අපිරිසිදු වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා. ඊළඟට සීමා මාලයකට ගිහිල්ලා මේ කාරණය මුගලන් මහරහතන් වහන්සේට සඳහන් කළා. මුගලන් හාමුදුරුව බැලුවා උන්වහන්සේගේ හිතින්, අනිත් හැම දෙනාගේම හිත බැලුවා. උන්වහන්සේට තිමිච්ච අනිත් අය ගැන බලන්න පුළුවන් නුවණ නැත්තම් පරිචිත විජාන ඥානය උපයෝගී කරගෙන උන්වහන්සේ බැලුවා, කවුද මෙතනින් මේ සිල් බිඳගෙන ඉන්නේ, සිල් අපිරිසුදුව ඉන්නේ කියලා. එතකොට උන්වහන්සේට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් පෙනී ගියා, මෙන්න මේ කෙනා අපිරිසුදුයි කියලා. ඊට පස්සේ බොහොම සුහඳව ගිහිල්ලා කිව්වා, ඔබ සීලෙන් අපිරිසිදුයි, සීමා මාලකෙන් අයින් වෙන්න කියලා. නමුත් මේ භික්ෂුව අයින් වුණේ නැහැ, එහෙමම නිහඬව හිටියා. දෙවෙනි වතාවටත් කිව්වා, ඒත් නිහඬව හිටියා. ඊළඟට තුන්වෙනි වතාවටත් කිව්වා, ඒත් නිහඬුණා. ඊට පස්සේ මුගලන් හාමුදුරුව කරේ අර ස්වාමින් වහන්සේගේ අතින් අල්ලගෙන ගිහිල්ලා එළියට දැම්මා. ඒ ස්වාමින් වහන්සේ එළියට බැහැරට යවලා දොර බැහුවා සීමා මාලකේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට නැවත ගිහිලා සඳහන් කළා, ආනන්ද හාමුදුරුවෝ දැන් සංඝයා පිරිසිදුයි පොහොය කරන්න එන්න කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, මේන් පස්සේ උන්වහන්සේ පොහොය විනය කර්මය සඳහා පැමිණෙන්නේ නැහැ, සංඝයා විසින් මේ කටයුතු දිගට කරගෙන යන්න කියලා උන්වහන්සේ ඉල්ලීමක් කළා. මෙන්න මේක තමයි පින්නතුනි මේ දේශනාව සඳහා මූලික පදනම වුණේ. අපිට වඩාත් වැදගත් වන්නේ මේ සූත්‍රය තුළ ඇත්තන කරුණ පිළිබඳව. මෙතෙන්දී භාගවතුන් වහන්සේ සංඝයාට ප්‍රකාශ කරනවා, අට්ඨමේ භික්ඛවේ මහා සමුද්දේ අච්චරියා අබ්බුතා ධම්මා යදිස්වා දිස්වාස් අසුරා මහා සමුද්දේ අබිරමන්ති. මහණෙනි මේ අසුරයන් කියලා සත් වර්ගයක් ලෝක ඉන්නවා. ඒ සත්‍යයන් මේ මහා සාගරය අසුර කරගෙන ජීවත් වෙන්නේ. මහා සාගරය අසුර කරගෙන ජීවත් වෙන මේ අසුර කියන සත් වර්ගයා සාගරයේ තියෙන අසිරිමත් කරුණු 8ක් දැක දැක තමයි ඔවුන් වඩාත්ම මේ සාගරයට කැමැත්තෙන් සතුටෙන් වාසය කරන්න කියලා. ඊළඟට දේශනා කරනවා, ඒවමේව කෝ භික්ඛවේ ඉමස්මින් ධම්ම විනේ අට්ඨ අච්චරි ආභූතා ධම්මා යදිස්වා දිස්වා භික්ඛෝ ඉමස්මින් ධම්ම විනේ අබිරමන්ති කියලා. අරසුරයන් මහා සාගරයේ සිත්තලවා වාසය කරන වගේම මේ භික්ෂුන් වහන්සේලාත් මේ ශාසනයේ හිසිත්තලවා කැමැත්තෙන් සතුටෙන් වාසය කරන්නට හේතු වන කරුණ අටක් තියෙනවා කියලා සඳහන් කළා. මුලින්ම ප්‍රකාශ කරනවා මේ අසුරයන්, අසුරය කියන අසුරයන් වර්ග දෙකක් ඉන්නවා ප්‍රධාන වශයෙන්. එක වර්ගයක් තමයි සතර පායට ඇවිත් අසුර වර්ගයක් ඉන්නවා. ඒ වගේම චාතුර මහරජික දිව්‍ය ලෝකයට සම්බන්ධ අසුර වර්ගයක් ඉන්නවා. මේ දෙපිරිස අතරින් එක්තරා පිරිසක් මේ මහා සාගරය අසුර කරගෙන ජීවත් වෙච්ච කතාව තමයි සඳහන් වන්නේ. ඒ අසුරයන් සාගරයේ අසුර කරගෙන ජීවත් වුණාට සාමාන්‍ය මිනිසයාට මේක පේන්නේ නැහැ. සිද්දිනුගර බුත්තමයන්ට මේ විශ්වයේන විවිධ සත්ව වර්ගයන් පෙනී යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අසුර කියන සත්ව වර්ගයා මහා සාගරයේ අසුර කළ ජීවත් වෙනට හේතු වෙන කරුණු අට මොනවද කියලා. පළවෙනි කාරණය තමයි මහා සමුද්දෝ අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පොනෝ අනුපුබ්බ පබ්බහරෝ. මහා සාගරයේ වෙරළේ පටන් කෙමෙන් ගැඹුරට යන්නේ ටිකෙන් ටික තමයි පහළට යන්නේ ගැඹුරු වෙන්නේ. අනුපුබ්බ නින්නෝ පල්ලෙහාට යනෝ අනුපුබ්බ පබ්බහරෝ මේක ගැඹුරට යනෝ අනුපුබ්බ පොනෝ කියලා සඳහන් කළා. මේක ටිකෙන් ටික පල්ලෙහාට ගමන් කරමින් යන්නේ. මෙන්න මේ මහා සාගරයේ ක්‍රමයෙන් ගැඹුරු වීමේ ලක්ෂණය නිසා අසුරයන් මේ සාගරයට කැමතියි කියලා පළවෙනි කාරණය සඳහන් කළා. දෙවෙනි කාරණය තමයි මහා සමුද්දෝට්ඨිත ධම්මෝ වේලං නාතිවත්තති. මහා සාගරයේ වෙරළ ඉක්මවන්නේ නැහැ. සාගරයේ කොයිතරම් මහත් වූ රළපතර ආවත් සාගරයේ සාමාන්‍ය ස්වභාවය තමයි වෙරළ දක්වා ඒ රළපතර ඇවිල්ලා වෙරළ දිබිඳලා නැවත මුහුදට යනවා. සාගරයේ තියෙන මෙන්න මේ වෙරළ නොඉක්මවන අසිරිමත් ස්වභාවය නිසා අසුරයන් මොහොතට සිත් තලවා කැමැත්තෙන් වාසය කරනවා කියලා බුදු පියාණන් වහන්සේ සඳහන් කළා. ඊළඟ තුන්වෙනි කාරණය තමයි මහා සමුද්දෝ න මතේන කුණපේන සංවසති. මහා සාගරයේ මලකුණු සමග ජීවත් වෙන්නේ නැහැ. අපිරිසුදු දේවල් තියාගන්නේ නැහැ. ඔබ දන්නවා සාගරයට යම් කිසි අපිරිසුදු දෙයක් වැටුනොත් සත්වයන්ගේ මලකුණක් හෝ වෙනත් දෙයක් වැටුනොත් ටිකෙන් ටික ඒක රළපතර මගින් ගොඩට ඇවිල්ලා වෙරළට ගහනවා. මොහොත නිතරම පිරිසිදුව තියෙන්නේ. මේක සාමාන්‍ය ජලාශවල, සාමාන්‍ය වැව්වල, සාමාන්‍ය ජලාශවල තියෙන ලක්ෂණයක් නෙවෙයි. මේක මොහොතටම ආවෙනදි වෙච්ච ලක්ෂණයක්. එතකොට මොහොතේ තියෙන මෙන්න මේ අපිරිසිදු දේවල් නැත්තම් මලකුණු එක එකට වාසය නොකරන ස්වභාවය මොහොතේ අසිරිමත් ලක්ෂණයක්. මේ ආශ්චර්ය අද්භූත කාරණය දැක දැක අසුරයන් මොහොතේ සිත්තලවා වාසය කරනවා කියලා සඳහන් කළා. ඊළඟ ලක්ෂණය තමයි මහා සාගරයට නොඑක් ආකාරයේ ගංගා ගලනවා. විශේෂයෙන් එදා ಭಾರತ ජන සමාජයේ වාසය කරපු බුදුජානන් වහන්සේ ಭಾರತයේ හිමිච්ච ගංගා අරමුණු කරගෙන මේ ධර්ම දේශනා කළේ. ගංගා නම් ගංග යමුනා සරබෝ අචිරවතී මහී කියන මෙන්න මේ මහා ගංගා නොඑක් ප්‍රදේශවලින් මොහොතට ගමන් කරනවා. මොහොතට ගමන් කරනකන් ඒ ඒ ජලාශවලට ගංගාවට විවිධ නම් කියනවා. ගංගා නම් ගංග කියනවා, යමුනා ගංග කියනවා, අචිරවතී ගංග කියනවා, සරබෝ ගංග කියනවා, මහී ගංග කියනවා. මේ නොඑක් නම් තියෙන්නේ මෝදොර දක්වා විතරයි. මෝදරින් නැත්තම් මොහොද මොයෙන් සාගරයට ජලයේ වැටෙනා සමගම ඒ මුලින් තිමිච්ච සාගර නම් සියල්ලක්ම අත්හැරලා එකම මුහුදු දිය බවට පත් වෙනවා. ඊට පස්සේ අපි කියන්නේ මුහුදු වතුර කියලා. මුහුදට ගියාට පස්සේ අපි කියන්නේ මේ යමුනා ගංගේ වතුර, මේ ගංගා නම් ගංගේ වතුර, නැත්නම් ලංකා විදියට කියනවා නම් මේ මහවැලි ගංගාවේ වතුර, මේ නිල්වලා ගංගාවේ වතුර, එහෙම කියලා අපි මුහුදෙදි කියන්නේ නැහැ. මුහුදට ගියාට පස්සේ එකම මුහුදු දිය බවට පත් වෙනවා. මේකත් සාගරයේ තියෙන අසිරිමත් ලක්ෂණයක්. මේ අසිරිමත් ලක්ෂණය දැක දැක අසුරයන් මොහොතට කැමැත්තෙන් සිත්තලවා වාසය කරනවා කියලා භාගතුන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟ කාරණය තමයි මහා සාගරයේ නොඑක ආකාරයේ ගංගාවල් ගලා බසිනවා, නිතර වැස්සාදිය පවතිනවා. ගංගාවල් ගැලීම නිසාවත් වැස්ස වැසීම නිසාවත් මොහොත මහා සමුද්දස්ස ඕනත්තං වා පුරත්තං වා නපඤ්ඤායති. සාගරය පිරිල ඉතිරිය යෑමක්වත් හිස් වීමක්වත් කවදාවත් වෙන්නේ නැහැ කියලා. ඔබ දකිනව සමහර ජලාශ වැව්වාදී කලින් කල හිඳල යනවා, සමහර කාලවල පිට අරගලනවා. නමුත් මොහොතට කොච්චර වැස්සක්, කොයිතරම් පෑවුවත්, කොච්චර ගංගා ගැලුවත් මොහොතට වතුර වැඩිවීමක් නැහැ. සාමාන්‍ය මොහොත ඒ වෙරළ සීමාව තුළ හැමදාම එක වගේ තියෙනවා. විශේෂ අවස්ථාවල සුනාමි ආදී ස්වභාවයන් පැවතියත් මොහොතේ තියෙන මේ සාමාන්‍ය ලක්ෂණය තමයි භාගතුන් වහන්සේ විස්තර කරන්නේ. එතකොට කොයිතරම් වැස්සත්, කොයිතරම් ගංගා ගැලුවත් මොහොතේ අඩුවීමක් හෝ වැඩිවීමක් නොපවතින මෙන්න මේ ලක්ෂණය අසිරිමත් ලක්ෂණයක්. මොහොතේ තියෙන මේ අසිරිමත් ලක්ෂණය දැක දැක අසුරයන් මොහොතට සිත්තලවා වාසය කරනවා කියලා භාගතුන් වහන්සේ සඳහන් කළා. මේක පස්වෙනි ලක්ෂණය. හයවෙනි ලක්ෂණය තමයි මහා සමුද්දෝ ඒක රසෝ ලෝණ රසෝ. මුහුදේ වතුර කොතනින් ගත්තත් එකම රසයයි තියෙන්නේ. ඒ මොකක්ද? ඒ තමයි ලුණු රසය. මෙන්න මේ මුහුද හැමතැනම එක සමාන රසයකින් යුක්ත නිසා, එකම ලුණු රස නිසා, මුහුදේ තියෙන මේ අසිරිමත් ලක්ෂණය නිසාත් අසුරයන් මුහුදට සිත්තලවා වාසය කරනවා කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා. ඊළඟට හත්වෙනි ලක්ෂණය තමයි මහා සමුද්දෝ බහු රතනෝ අනේක රතනෝ. මහා සාගරයේ පතුලේ නොඑක ආකාර රත්නයන් මැණික් තියෙනවා. මුතු මැණික්, රන් රෙදි, වෙරළු මිණි, දියමන්ති ආදී ඊටාම අනර්ග වස්තුන් බොහෝ ප්‍රමාණයක් මුහුදු පතුලේ තැන්පත් වෙලා තියෙනවා. මහා සාගරයේ පතුලේ ඊටාම අනර්ග වස්තු මුතු මැණික්, රන් රෙදි ආදී තැන්පත් වෙලා තියෙන නිසා මුහුදේ තියෙන මේ අසිරිමත් ලක්ෂණය දැක දැක අසුරයන් මුහුදට සිත්තලවා වාසය කරනවා කියලා භාගතුන් වහන්සේ පැහැදිලි කළා. ඊළඟට සඳහන් කරනවා මහා සාගරයේ තියෙන තවත් සුවිශේෂ ලක්ෂණයක්. මහා සමුද්දෝ මහතං භූතානං ආවාසෝ. මේ මහා සාගරයේ නොඑක් ආකාරයේ විශාල සත්වයන් වාසය කරනවා. අසුරයන්, නාගයන්, ගන්ධර්වයන් ආදී විශාල ශරීර තියෙන සාමාන්‍යයෙන් අපට පේන තල්මසුන් වගේ සත්වයන් විතරක් නෙවෙයි, ඊටත් වඩා අපට නොපෙනෙන විශාල ශරීර තියෙන සත්වයන් මේ මහා සාගරයේ වාසය කරනවා. අන්නේ වගේ විශාල සත්‍යයන් මහා සාගරයේ වාසය කිරීම නැමැති අසිරිමත් ලක්ෂණය දෙස බල බල එයින් සතුටු වෙමින් අසුරයන් මොහොතට සිත්තලවා වාසය කරනවා කියලා බුදු පියාණන් වහන්සේ මේ මහා සාගරයේ තියෙන සුවිශේෂී ලක්ෂණට වික්ෂුන් වහන්සේලාට පැහැදිලි කළා. මෙහිදී පින්නතුනි උන්වහන්සේ ඊළඟට මෙන්න මේ කරුණු අටම පාදක කරගෙන මේ මහා සාගරයේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් අපට පැහැදිලි කරනවා. අර අසුරයන් සිත්තලවා වාසය කරන්නට හේතු වන්නේ යම්සේද? ඊට සමගාමී වූ කරුණු අටක් නිමිති කරගෙන මේ සම්බුද්ධ ශාසනය විශේෂ පැවිදි වෙන ගිහි සම්පත් අත්හැරලා විමුක්ති අපේක්ෂාවෙන්, මානසික දියුණුව අපේක්ෂාවෙන් සම්බුද්ධ ශාසනයෙහි පැවිදි වෙන ස්වාමින් වහන්සේලාත් මේ ශාසනයේ ලක්ෂණ අටක් දකිනවා කියලා සඳහන් කළා. මොනවද ඒ කාරණාට? අර මහා සාගරයේ අනුකුබ්බනින්නෝ, අනුකුබ්බපෝනෝ, අනුකුබ්බ පබ්බහරෝ කියෝ වගේ ක්‍රමානුකූලව ටිකෙන් ටික වෙරළේ පටන් මොහොතට ගැඹුරු වෙනෝ වගේ මේ සම්බුද්ධ ශාසනයේ ධර්ම විනී ලක්ෂණය තමයි අනුකුබ්බ කිරියා, අනුකුබ්බ පටිපදා, අනුකුබ්බ ශික්ෂා වශයෙන් තියෙන මේකේ ශික්ෂාව, මේකේ ක්‍රියාව, මේකේ ප්‍රතිපදාව ටිකෙන් ටික ගැඹුරට යන්නේ. මෙන්න මේ ක්‍රමානුකූලව සම්බුද්ධ ශාසනයේ ප්‍රතිපදාව ගැඹුරට යන නිසා භාගතුන් වහන්සේ දේශනා කරනවා, නාහම් බික්කවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි. මහණෙනි, මම මේ සම්බුදු සසුනේ ආරම්භයේදීම එකපාරටම විමුක්තිය, නිවන ගැන කියන්නේ නැහැ. උන්වහන්සේ ටිකෙන් ටික ගැඹුරට යන විදිහට මේ ධර්ම දේශනා කරන්නේ. මෙන්න මේක ශාසනයේ තියෙන සුවිශේෂ ලක්ෂණයක්. ඔබ බණක් ඇහුවත්, කිසියම් කෙනෙක් පැවිදි වුණත්, ඒ ඕනෑම කෙනෙකුට හැම දේශනාවකින්ම, හැම ප්‍රතිපදාවකින්ම තමන්ගේ බුද්ධියට සහ වීරියට සමගාමීව ගත හැකි ගත යුතු ප්‍රමාණයක් ඉතුරු වෙනවා. මේක තමයි බුදු ශාසනයේ තියෙන සුවිශේෂත්වය. බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා ශාසනයේ තියෙන වෙන මේ ලක්ෂණයට ශ්‍රාවකයන් කැමති, විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා කැමති මේ ක්‍රමයෙන් ශාසනය ගැඹුරු වීමේ ස්වභාවයට. ඒ නිසා උන්වහන්සේලා මේ ශාසනයට බොහොම කැමැත්තෙන්, බොහොම සතුටෙන් මේ ශාසනය තුළ වාසය කරනවා කියලා. මේක පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි මහා සමුද්‍රය ගැන සඳහන් කළා, ඒ සාගරය වෙරළික්මවන්නේ නැහැ. කොච්චර හැලපතරාවත් වෙරළෙදි බිඳිලා නැවත මුහුදට ඒ වතුර ගමන් කරනවා. අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. මගේ ශාසනයේ පැවිදිලා ඉන්න භික්ෂූන් වහන්සේලා මේ මා විසින් පනවපු ශික්ෂාපද ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කඩන්නේ නැහැ. උන්වහන්සේලා ඒ සීලය රැකගෙන ජීවිත හේතුවකින්වත් සිල්පදයක් නොකඩා වාසය කරන පිරිසක් මගේ ශාසනයේ ඉන්නේ. උන්වහන්සේලාත් මේ සාගරයේ තියෙන ලක්ෂණය වගේ සිල්පද නොකඩීම නැමැති ලක්ෂණය නිසා උන්වහන්සේලා මේ ධර්ම විනයෙහි සිත්තලවා වාසය කරනවා කියලා. තුන්වෙනි කාරණය තමයි අර මහා සාගරයේ මලකුණු සමග වාසය නොකරන වගේ මේ ශාසනයට කිසියම් කෙනෙක් ඇවිල්ලා ඔහු වැරදි වැඩ කරනවා නම් දුස්සීල නම් සිල්වත් භික්ෂුන් වහන්සේලා විසින් ඔවුන්ව බැහැර කරනවා. මේ ශාසනය නිතරම නිර්මලව පිරිසිදුව තියෙනවා. වසර 2500කට අධික කාලයක් නොඑක් අය පැවිදි වෙලා විවිධ විදියේ ප්‍රතිපදාවන්හි නියුක්ත වෙලා මේ ශාසනයෙන් ප්‍රතිඵල නෙලා ගත්තේ මේ සම්බුද්ධ ශාසනය අර සාගරය වගේ නිතරම පිරිසිදුව පවතින දෙයක් නිසා. හතරවෙනි කාරණය දේශනා කරනවා අර විවිධ ප්‍රදේශවලින් ගංගා, යමුනා, අචිරවතී, සරභු, මහි ආදී ගංගා පැමිණෙනා වගේ මේ සම්බුද්ධ ශාසනයට නොයෙක් ප්‍රදේශවලින් නොයෙක් රටවලින් අය පැවිදි වෙනවා. එදා බහර ජන සමාජයේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියන මෙන්න මේ සතර කුලයෙන් අය ශාසනයට එනවා පැවිදි වෙනවා. ගිහිගේ සම්බාධක සහිත දෙයක් කියලා දැකගෙන ඒ සම්බාධක ජීවිතයෙන් දුර වෙලා සම්පූර්ණම ආධ්‍යාත්මික දිනුව සඳහාත් සද්ධර්මයේ ලෝකයේ පුරා ගෙනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් සංඝසසුනේ පැවිදි වෙන මේ ස්වාමීන් වහන්සේලා අර මුලින් කොයි ආකාරයේ නම් ගොත් තිබුණත් ඒ සියල්ලක්ම බැහැර කරලා පැවිදි වුණාට පස්සේ උන්වහන්සේ එකම ශාක්‍ය පුත්‍රයන් වහන්සේලා බවට පත් වෙනවා. ගෞතමයන් වහන්සේගේ පුත්‍රයන් බුද්ධ පුත්‍රයන් බවට පත් වෙනවා. ශාක්‍ය පුත්‍රයන් බවට පත් වෙනවා. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට බොහෝ දෙනෙක් විවහාර කළේ සමනා ශාක්‍ය පුත්‍යා කියලා. සර්වණුපාද ගෞතමයන් වහන්සේගේ ශාක්‍ය පුත්‍රයන් කියලා. ඉහළ බ්‍රාහ්මණ කුලයේ කෙනෙක් පැවිදි වුණත්, වෛශ්‍ය කුලයේ කෙනෙක් පැවිදි වුණත්, ඊටාම පල්ලෙහා මට්ටමේ ඉන්න ශුද්‍ර නැත්නම් හරිජනයන් වගේ කෙනෙක් පැවිදි වුණත්, ඔවුන් මුල් තිමිච්ච නම් ගොත් සියලක් මත්හැරලා පැවිදුණාට පස්සේ කියන්නේ මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා කියලා. මේක බුදුදහමේ තිමිච්ච සුවිශේෂ ලක්ෂණයක්. මෙන්න මේකට ස්වාමීන් වහන්සේලා කැමති. එකම බුදු පියාණන්, එකම බුදු මෑණියන්ගේ පුත්‍රයන් බවට පත් වෙනවා. ශ්‍රමණවත් ගෞතමයන් වහන්සේගේ පුත්‍රයන්, ශ්‍රාවකයන්, ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් බවට පත් වීමේ මේ ලක්ෂණයට භික්ෂුන් වහන්සේලා කැමති. මේ ධර්ම විනයෙහි තියෙන මේ සුවිශේෂී ලක්ෂණයට කැමැත්ත දක්වන ස්වාමීන් වහන්සේලා ශාසනයේ සිත්තලවා වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. ඊළඟ පස්වෙනි ලක්ෂණය තමයි මහා සාගරයේ කොච්චර වැස්සත්, කොයිතරම් ගංගා ගැලුවත් පිරි ඉතිරිල යන්නේ නැහැ වගේ මේ ශාසනයට ඇවිල්ලා මගඵලලාභී උතුමන් විශේෂයෙන්ම රහත් භාවයට පත් වෙච්ච ආසවක්ඛේ ඥානෙ ලැබපු උත්තමයන් වහන්සේලා පිරිනුවන් පානවා මේ ශාසනයේදී. නමුත් උන්වහන්සේලා කොච්චර පිරිනුවන් පෑවත් නිවනෙහි මේ ශාසනයෙහි පිරි ඉතිරිල යෑමක් නැහැ කියලා. දැන් නිවන් දැකපු ප්‍රමාණය වැඩි, ආසවක්ඛේ ඥානෙ ලැබූ පිරිස වැඩි, නැත්නම් උන්වහන්සේලාගේ පිරිනුවන් පාල දැන් මේ ශාසනය පිරෙනවා, දැන් නිවන් දකින්න එපා කියලා එහෙම කතාවක් නැහැ. හරියට පහනක් නිවිලා ගියා වගේ උන්වහන්සේලා මේ සංසාර චක්‍රයේ භව චක්‍රේ නිමාවටපත් කළා. නිමීවට සසර ගමනේ නිමාව දකිනවා. මෙන්න මේ නොපිරෙන ලක්ෂණය ශාසනය කවදාවත් පිරිල ඉතිරිල යන්නේ නැති මේ ලක්ෂණයට ස්වාමින් වහන්සේලා කැමති. අන්න ඒ නිසාත් මේ ධර්ම විනයෙහි සිත්තලවා සතුටෙන් වාසය කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා. ඊළඟ ලක්ෂණය තමයි මේ සාගරයේ කොතනින් ගත්තත් වතුර දිව ගාල බැලුවොත් තියෙන එකම රසයි, ඒ තමයි ලුණු රස. ඒක රසෝ ලෝණ රසෝ මහා සමුද්දෝ, ඒක රසෝ ලෝණ රසෝ මහා සාගරයේ එකම රසයි, ඒ තමයි ලුණු රසය. අන්නේ වගේ තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කොතනින් ගත්තත් එකම රසයි තියෙන්නේ. ඒ මොකක්ද? ඒක රසෝ විමුක්ති රසෝ. විමුක්ති රසය තමයි කොතනින් ගත්තත් තියෙන්නේ. කෙලෙස් නිවීමෙහි රසය තමයි. කාමච්ඡන්දාදී නීවරණ, තෘෂ්ණා දෘෂ්ටි ආදී අකුසල, ලෝභ දේශ ආදී අකුසල මූල, සක්කාය දිට්ඨි ආදී ආශ්‍රව ධර්ම, සංයෝජන ධර්ම, මෙන්න මේව දුරු කරන ක්‍රමය තමයි කොතනින් දහම් පදයක් ගත්තත් අපට දකින්නට ලැබෙන්නේ. ධර්ම විනයෙහි හැම තැනම තියෙන විමුක්ති රසය, දුකෙන් නිදහස් වීමේ, විමුක්තියට පත්වීමේ රසය. ඔබ මේ ධර්ම ශ්‍රවණය කළත්, ධර්ම සාකච්ඡාවක් කරත්, ධර්ම දේශනාවක් කරත්, ධර්ම සජ්ජහනා කළත්, ඒ හැම එකක්ම විමුක්තායතනයක් වෙන්න ඕන කියන්නේ මේකයි. ඔබ මේ බණ ශ්‍රවණය කරන හැම මොහොතකම ඔබේ සිතේ තියෙන ආවරාගාදී අකුසල දහම් දුරු වෙන්නට ඕන. ඒ දුරු වෙච්ච පමණට ඔබට කෙලෙස් වලින් නිදහස් වෙලා දුකෙන් නිදහස් වනට විමුක්තියට පත් වෙනට අවකාශ තියෙනවා. මේක තමයි සම්බුදු සසුනක තියෙන අසිරිය. මේ අසිරිය දකිමින් වික්ෂුන් වහන්සේලා සිව්වනක් පිරිස මේ ශාසනය තුල වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තියෙන එකම රසය වූ විමුක්ති රසය පැහැදිලි කළ දෙනවා. ඊළඟ කාරණය තමයි මේ මහා සාගරයේ බහුරතනෝ අනේක රතනෝ කියපු විදිහට බොහෝ රත්නයන්, බොහෝ මැණික්, මුතු මැණික්, රන්රිදි ආදී සාගර පතුලේ තැන්පත් වෙලා තියෙන වගේම මේ සම්බුදු සසුනේහි මහා අනර්ග වස්තුම් තැන්පත් වෙලා තියෙනවා. ඒ මොනවද? ඒ තමයි සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, ඒ වගේම පංචේන්ද්‍රිය, බල ධර්ම, සත්බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග කියන මේ සත්‍තිස් බෝධිපාරිසයක ධර්මයන් නැමැති වටිනා මැණික් ආභරණ මේක තැන්පත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ කාන්තාවන් සූසට බරණින් සැරසීලා කියලා. ඒවන් භෞතික ශරීරයේ ලක්ෂණ කරන 64ක් ආභරණ පළඳිනවා. අන්නේ වගේම තමයි සම්බුදු සසුනක් උරුම කරගත්තු ශ්‍රාවකයා ඒ ශ්‍රාවකයේ සැරසෙන්නේ කොහොමද? සත්‍තිස් බෝධිපාරිසයක ධර්මයන්ගෙන් සැරසීලා. 37ක් වූ බෝධිපාරිසයක ධර්ම තමයි අපට තියෙන ආභරණ. මේ සම්බුදු ශාසනයට ආපු අයට කනකන ආභරණ කියලා වෙන දෙයක් නැහැ. ඒ තමයි මේ හදවතෙන් තැම්පත් කරගන්න මේ ගුණ දහම් අගනා මිනිමුතු. මේ මිනිමුතු වලින් තමයි ජීවිතය ලස්සන වෙන්නේ, ආලෝකවත් වෙන්නේ. එහෙම ආලෝකවත් වූ ජීවිතයක් තුළින් මේ ලෝකයට යහපතක්, දෙවියන් බ්‍රහ්මයන් සහිත මේ මුළු සත්ව ලෝකයට ආශිර්වාදයක්. ඒ පුද්ගලයා මිය ගියත් ඔහුගේ ශරීරයේ කොටස් ධාතු කරඬු වල තියලා වඳින්නට පුළුවන් තත්ත්වෙට මේක දිනුවන්නේ මේ සම්බුදු සසුනේ තියෙන සත්‍විස් බෝධිපාරිසයක ධර්ම වලින් සිත පිරිසුදු කරගෙන ඒ ආධ්‍යාත්මික ජීවිතය ප්‍රඥාවෙන් බැබලී ගිය ජීවිත බවට පත් කර ගැනීම ආනිසංස ලෙසයි. මහා සාගරයේහි බොහෝ රත්නයන්, අනේක විද රත්නයන් තියෙනා වගේ සම්බුදු සසුනේ සතර සතිපට්ඨාන ආදී මේ සත්‍විස් බෝධිපාරිසයක ධර්ම තිබීම නිසා ඊට කැමැති වූ ශ්‍රාවකයන් මේ ශාසනයෙහි සිත්තල්වා වාසය කරනවා කියලා බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟ කාරණය තමයි මහා සාගරයේහි මහා සමුද්දෝ මහතං සත්තහනං භූතානං ආවාසෝ. සාගරේ මහා සත්‍යයන්ට ආවාසය වගේ මේ සම්බුදු සසුනේ මහ විශාල සත්‍යයන් ඉන්නවා. කවුද ඒ සත්‍යයන්? ඒ තමයි සෝවාන් මාර්ගස්ත, සෝවාන් ඵලස්ත, සකදාගාමි මාර්ගස්ත, සකදාගාමි ඵලස්ත, අනාගාමි මාර්ගයට ඉන්න, අනාගාමි ඵලය ලැබපු, අරහන්ත මාර්ගයේ අරහන්ත ඵලය කියන මෙන්න මේ අස්ථාරි පුද්ගල මහා සංඝරත්නය නැමැති මහා දැවැන්ත පුද්ගලයන් මේ සම්බුදු සසුන සෝභමාන කරනවා. මේ පුද්ගලයන් තමයි මේ ශාසනයේ ඉන්න සුවිශාල පුද්ගලයන්. උන්වහන්සේලා මේ මිනිස්යන් අතර විතරක් නෙවෙයි, ඒ මිනිස්යන්ගෙන් අග්‍ර වූ රජවරුන්ට ඒ හැම දිනාටම පුණ්‍යශේස්ත්‍රයක් වුණා. එදා ඔබ දන්නවා අශෝක රජතුමා තමගේ මාලිගාවේ ඉහළ සක්මන් කරමින් ඉන අවස්ථාවේදී අර සත්‍යවිරදී කුඩා සාමණේර ස්වාමීන් වහන්සේ නිග්‍රෝධ හාමුදුරුව දැකලා උන්වහන්සේට ආරාධනා කළා සිංහාසනයට වඩම්මවලා ධර්මශ්‍රවණය කළේ. උන්වහන්සේලා ශරීරයෙන් කුඩා වුණත් ආධ්‍යාත්මික ගුණ මහිමෙන් මහා දැවැන්ත පුද්ගලයන් වුණා. එදා මිහිඳු මහරහතන් වහන්සේ සමග වැඩම කළ සුමන සාමණේරයන් වහන්සේ, සත්‍යවිරදී ස්වාමීන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරන අතරේදී උන්වහන්සේ විටින් විට දඹදිවට වැඩම කළා. ධාතුන් වහන්සේලා වැඩමින් වාදී සුවිශාල කාර්යභාරයක් මේ සත්‍යවිරදී ස්වාමීන් වහන්සේ සිදු කළා. උන්වහන්සේලා කායිකව වයසෙන් අඩු වුණත් උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික වයස ඉතාම ඉහළයි. උන්වහන්සේගේලාගේ ආධ්‍යාත්මික ශක්තිය ඉතාම ප්‍රබලයි. එවැනි උත්තම ස්වාමීන් වහන්සේලාගෙන් මේ සම්බුදු සසුන සෝභමාන වුණා. පින්වත්නි, මෙන්න මේ කරුණ අටයි බුදුරජාණන් වහන්සේ අපට මෙහිදී දේශනා කරන්නේ. එතකොට අපි මේ කාරණා ප්‍රධාන වශයෙන් අපට ඊටාම වැදගත් කරුණ කීපයක් අපව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මුල්ම කරුණ හැටියට සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යනා වගේ මේ සම්බුදු සසුනත් අනුකුබ්බ සික්ඛා, අනුකුබ්බ කිරියා, අනුකුබ්බ පටිපදා කියපු ආකාරයට මේක අනුපූරවයි යන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට උන්වහන්සේගේ දේශනාවේ අනුපිළිවෙලක් තියෙනවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමනං ආදීනවං, ඕකාරං සංකිලේසං, නෙක්ඛම්මේ චානිසංසං, මෙන්න මේ වශයෙන් දාන, සීල, භාවනාදී මෙන්න මේ අනුපිළිවෙලකින් තමයි උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ. මුලින්ම කම්මස කතා සම්මාදිට ඇති කළා. අපායේ ස්වභාවය දක්වන අපායට බිය ඇති කරලා අපායෙන් මුදවලා සබ්බපාපසකරණං කියපු විදිහට අකුසල පැත්තෙන් මුලින් මුදවනවා, අපාගාමී මාර්ගේ නිදහස් කළා, ඊළඟට ස්වර්ගගාමී මාර්ගයේ පීඩවනවා. දාන කතා, සීල කතා, සංඝ කතා ආදිය සිද්ධ කරලා උන්වහන්සේ අර කුසල සූප සම්බදා කියන මට්ටමට ලෞකික කුසලය තුළ සත්‍යයන්ව පිහිටවනවා. මෙහෙම ධර්ම දේශනා කළා. ඊළඟට සිත මෘදු වෙනකොට, මෙලෙක් වෙනකොට, සිත සමාධිමත් වෙනකොට දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං කියන මෙන්න මේ චතුරාර්ය සත්‍යය දේශනා කරනවා. ධර්ම දේශනා කරනකොට මුලින්ම උන්වහන්සේ දේශනා කරන දේ තමයි මේ කර්මය පිළිබඳව විස්තරය දීලා පින් කිරීමේ ආනිසංස දක්වනවා. දානමයන් පුණ්‍ය කිරේවත්තු, සීලමයන් පුණ්‍ය කිරේවත්තු, භාවනාමයන් පුණ්‍ය කිරේවත්තු කියලා පින්කම් කිරීමේ අනුපිළිවෙල දක්වනවා. ඔබේ නිවසේ ඉන්නවා නම් කුඩා සතෙකුට කෑමක් ටිකේ දීමේ ඉඳන් ඔබේ නිවසේ ඉන්න අම තාත්තට උපස්ථාන කිරීම දක්වා අතර පරාසය තුල නොඑක් විදිය දන් දෙන්න පුළුවන්. ඒ අතර ඔබට පුළුවන් බුද්ධ පූජා පවත්වන්න, ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් දන් හන්දක් පූජා කරන්න, දානයක් දෙන නිවසකට ගිහිල්ලා ඔබට සහයෝගය දක්වන්න පුළුවන්. ඒ දානය නිකං පුද්ගලික දානයක් නෙවෙයි, ඒක සැරියුත් මොගලන් ආදී සියලු මහරහතන් වහන්සේලා වෙනුවෙන් ය මම මේක පූජා කරන්නේ කියලා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් ඔබ යමක් පූජා කළත්, ඔබ දක්ෂණං ශ්‍රද්ධාවන්තණං ඔබ ධර්මඥානය තියෙන කෙනෙක් නම් ඔබට ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් දෙන දානය සංඝ සතු දානයක් බවට පත් කරගන්නට ඔබට හැකියාව තියෙනවා. ඒක සුවිශේෂී පින්කමක් විදිහට සැලකනවා. මෙන්න මේ විදිහට එකාසකින් දන් දීලා සාමාන්‍ය භෞතික දේ විතරක් නෙවෙයි අපට අබේ දානය දෙන්න පුළුවන්. මරණයට ලක් වෙලින සත්‍යයෙන් නිදහස් කරන්න පුළුවන්. ධර්ම දානය දෙන්න පුළුවන්. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියපු විදිහට සියලු දානයන් අතරින් ඉහළම දානය වෙන දහම් පදයක් අනිත් පැයට අහන්නට පුළුවන් පරිසරය සකස් කළ දෙනවා නම්, දහම් පොත්පත් ආදිය පූජා කරනවා නම්, ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනවා නම්, නැත්නම් තමම දන්න ධර්ම කාරණයක් අනිත් පැය වෙනුවෙන් ප්‍රකාශ කරනවා නම් මේක ඉහළම කුසලයක් විදිහට, ලෞකික කුසලයක් විදිහට දාන අතර සඳහන් කරනවා. දානෙන් නොනවති පින්නතුළු ටිකෙන් ටික කායික වාචික සංවරය ඇති කරගන්න. සතුන් මැරීමෙන් වෙන් වෙලා සොරකම් කිරීමෙන් වෙන්වීම, කාමවලද හැසිරීමෙන් වෙන්වීම, බොරු කීමෙන් වෙන්වීම, මද්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන්වීම, මේවා තමන් දැනටමත් මේවගෙන් වෙන් වෙලා පංචශීලය ගත කරන පින්නතුන ඔබ බොහෝ දෙනෙක්. නමුත් ඔබ අතින් කිසියම් අඩුවක් සිදු වෙනවා නම් ටිකෙන් ටික මේක අඩු කරගන්න. එහෙම අඩු කරන පමණට ඔබගේ මානසික සතුට ලැබෙනවා. ඔබ ටිකෙන් ටික විමුක්තියටපත් වෙනවා. මෙන්න මේ தත්ත්වයටපත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟට ලෝක යථාර්ථය දේශනා කරනවා. අපේ ජීවිතය මොකද්ද කියලා. පිනුතුනේ මේක තමයි තාම මනමින් අපේ ඉස්සරවණේ කරන්න ඕන දේ. බුදුහාමුදුරෝ මේ ලෝකයේ පහළ වීමෙන් අපට දේශනා කරන ප්‍රධානතම අනුශාසනාව අපේ ජීවිතයට සැබවීම මොකද්ද වෙන්නේ කියලා. අපේ සමස්ත ජීවිතය කියන්නේ ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇහිම, නාසයෙන් ගඳ සුවඳ විඳීම, දිවෙන් රස විඳීම, ශරීරයෙන් පහස ලැබීම, මනසට අරමුණු වීම. මේක අවස්ථා ගානකින් මේක සිද්ධ වෙනවා. පළවෙනි අත්දැකීම තමයි අපේ හැට රූපයක් පතිත වෙන අවස්ථාව. අතීත කර්ම විපාක විදියට මේ මොහොතේ ඇස දල්ලා බලනකොට බාහිර රූපය නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන්නේ අපේ ඇසේ පෙනීමේ ශක්තිය අනුව. පෙනීමේ ශක්තිය කියන්නේ අපට කර්මයෙන් නිර්මාණය කළ දීපු මේ අපේ ඇසේ ස්වභාවය. ඇස හට ගන්නවා, ඇසට අනුරූප රූපය හට ගන්නවා. ඊළඟට චක්කු විඥානේ, චක්කු සම්පස්සය, ඊළඟට මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව ආදී මේ අවස්ථා කීපයක් පසු කරලා ගිහිල්ලා අර මුලින්ම විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියපු විදියට කර්ම විපාක ලෙස විපාක මට්ටමේ ස්කන්ධ පංචකයක් පහළ වෙනවා. මේක පින්නතුනේ උපේක්ෂා සාගත මට්ටම. මේ මුල් අවස්ථාව ඉතාම ශනිකව හටගෙන නිරුද්ධ වෙනවා. මේ තුල අපිට පිහිටා දිගට ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ මුල් අවස්ථාවේදී අපට ඒක පිරිසිඳ දැනගන්න අවස්ථාවකුත් නැහැ. මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අභිධර්ම පිටකයේ විභංගයේ ඥාන විභංගයේ දක්වනවා. න පංචේ විඥානේ කේනචි ධම්මා පටිවිදහානාති කියලා. මේ චක්කු විඥාන සෝත විඥාන ආදී විඥාන වලින් පංච විඥානයන් අපට කිසිවක් පිරිසිඳ දැනගන්න පුළුවන් කමක් නැහැ. අඤ්ඤත්‍ය අබිනිපාත මත්තා. ඇස කන ආදී ඉන්ද්‍රිය වලට රූප ආදී අරමුණු පතිත වීම පමණයි මූලික සියුම් අවබෝධයක් විතර අපට ලැබෙන්නේ. අපි ඒක තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ වර්තමානයේහි නිරුද්ධ වෙච්ච රූපයක් විදියට. එතකොට ඔබ මේ අවස්ථාවේ රූපයක් දකිනවනම්, ශබ්දයක් අහනවනම්, ගඳ සුවඳක් විඳිනවනම් මේ කුමන ඉන්ද්‍රියකින් ඔබ අරමුණක් දැනගත්තත් ඔබ හඳුනා ගන්න අවස්ථාව වන විට සැබෑ වෙන වචක් විඥාණයෙන්වත් සෝත විඥාණයෙන්වත් නෙවෙයි හඳුනාගන්නේ. ඒ සියල්ලක්ම නිරුද්ධ වෙච්ච ලෝකයක ඔබ හඳුනාගන්නේ මනෝ විඥාණය. වර්තමානයේ තුල අපි හිත තියාගෙන ඉන්න මනෝ විඥාණයට මේක සතිය. වර්තමානයේ හොඳට සිහියෙන් ඉන්නකොට හිත පිළිබඳ අවධානයෙන් Taman දන්නව මේ ඇහැට පේන රූපේ මේ දැන් හඳුනා ගන්න රූපය නිරුද්ධ වෙච්ච රූපයකුයි මා මේ හඳුනාගන්නේ කියලා දකිනවා. මෙන්න මේ යථාර්ථය අපි නුවණින් තේරුම් නොගත්තොත් අපි අවිද්‍යාවෙන් අර පේන රූපයට බැසගෙන රූපය තුල අපි ජීවත් වෙනවා. රූපය තුල අපි නිමිති ගන්නවා. නිමිති ගත්තොත් මොකද වෙන්නේ? ඒ රූපය වෙනස් වෙනකොට ඒ රූපයට එන සියලුම දුක් ටික අපි තමන්ගේ විදියට බාර ගන්නවා. මෙන්න මේක තමයි පින්නතුනේ අවිද්‍යාවෙන් යන ලෝකය. මේ අවිද්‍යාවෙන් අපි කාලය ගත කරනවා නම් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් ගිහිල්ලා පටිසම්පාදයේ සියලුම අංග අපි ස්පර්ශ කරමින් අවසානයේදී අපි ජරා මරණ භුක්ති විඳින්මින් ඉන පුද්ගලයන් බවට පත් වෙනවා. ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ මෙන්න මේ දුකෙන් අපව නිදහස් කළා. මේ අනුසෝතගාමි මාර්ගය අනිත් පැත්තට හරවලා උඩුගම් බලා යන පටිසෝතගාමීන් නිපුණන් දුද්දසං අනුන් කියපු විදියට උඩුගම් බලා යන ධමකට මගහසර විවර කළ දෙන්නයි කල්ප ගණන් බුදුරු පෙරම් පුරල ලෝකෙට පහළ වෙලා අපට මේ දර්ශනයක් ඉදිරිපත් කරන්න. මොකද මේ දර්ශනය කියන්නේ? වර්තමානයේ තුල කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතරේ හොඳට සිත තියාගෙන ඉන්න. සිත තියාගෙන ඉන්නකොට කයට කය ආශ්‍රිතව නැත්නම් රූපය ආශ්‍රිතව අරමුණක් ආවනම් දන්නවා මේක නිරුද්ධ වෙච්ච අරමුණක් මේ දකින්නේ. මේක ආහාරය නිසා හටගත් රූපය, ආහාර තෘෂ්ණා අවිද්‍යාදී හේතු නිසා හටගත් මේ රූපය, ඒ අරමුණු ඒ හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. දකින අවස්ථාවේදී ඔහු ඒ දකින හිත වර්තමානයේ නේද මේක මා දකින්නේ කියලා වර්තමාන හිතත් ඔහු දකිනවා, මනෝ විඥානයත් දකිනවා. ඒ මනෝ විඥානයවත් ඔහු බැසගන්නේ නැහැ. විඥානය වර්තමානය කියලා කිව්වට ඒ විඥානයවත් නිමිති සහිතව ගන්නෑ. ඒකත් අනිමිත්ත, අප්පන්හිත, ශුන්්‍යත විදියට ඔහු දකිනවා. ඒ විඥානයවත් ඒ අවබෝධය තුරත් බැසගන්නේ. එයත් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක්. ඒකත් ශූන්‍ය දෙයක්. ඒකත් ප්‍රනිදි වශයෙන් ගත යුතු දෙයක් නෙවෙයි කියන එක දකිනවා. දකිනකොට මොකද වෙන්නේ? න අභිනන්දති, න අභිවදති, න අජ්ජෝ සායතිත්‍තති. අහන දකින කිසිදු දෙයක් ගැන සතුටු වෙන්නේ නැහැ. ಗುಣ කියන්නේ නැහැ. ඒ ප්‍රනිදි වශයෙන් සාර වශයෙන් ගන්නේ නැහැ. හැබැයි ඒකෙන් කියන්නේ පින්නතුන අපි කෙනෙක් දිහා දැකලා අවබෝධය ලැබුව කෙනෙක් කෙනෙක්ගේ ගුණකතනයක් කරන්නේ, කෙනෙක්ගේ අඩුපාඩුවක් පෙන්වා දෙන්නේ නැහැ කියන කතාව නෙමෙයි මේ කියන්නේ. කෙනෙක් ගැන ගුණයක් නම් ගුණයක් විදිහට අපිට කියන්න පුළුවන්. අඩුපාඩුවක් නම් ඔබේ තියෙන මේ අඩුපාඩුව මේක හඳුනා ගන්න නැත්නම් ඔබට සමාජයටත් මේක අයහපතක් කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම කිව්වත් ඒක කියන්නේ ඉතාම සිහියෙන් ඒක කියන්නේ ඒ නිරුද්ධ වෙච්ච රූපය පිළිබඳව නේද තමා මේ මනසින් මේක මේ වෙලාවේ මේ පුද්ගලයාත් එක්ක ගනුදෙනු කරනවා කියන හැඟීම ඇති කරගෙන ඉතාම සිහියෙන් ඕනෙන් අපිට මේක කරන්න පුළුවන්. එතකොට පින්නොතුනේ බුදුදහමේ අනුපූර ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? අර දාන සීලාදී පින්කම් කිරීමෙන් ඇති කරගන්නා වූ මානසික පදනම උපයෝගී කරගෙන කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නැමැති අරුණෝදය ජීවිතයට ලැබෙනකොට මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය තමයි ජීවිතයට ලැබෙනවා. දුක කියන්නේ මොකද්ද? දුක සත්‍ය කියන්නේ අර මුලින්ම ඇතිව නිස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකය පිරිසිදු දැනගත යුතු දෙයක්. ඒ පිරිසිදු දැනගනකොට සමුදය සත්‍ය වූ ලෝකෙට බැසගන්නා ස්වභාවයේ අවිද්‍යාවෙන් ලෝකෙට බැසගන්න ස්වභාවයේ ටිකෙන් ටික අඩු වෙනවා. ඒක අඩු වීම තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. නිරෝධාරය සත්‍ය කියන්නේ යෝතස්සායේ වාසයේස විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ය අනාලයෝ. ප්‍රඥාසාගතවර මුල් ස්කන්ධ පංචකය දකිනකොට ඔහු ලෝකයට ඇලීම ටිකෙන් ටික අඩු වෙනවා. මෙන්න මේ මාර්ගය ඉදිරියට යන්න නම් ඔහු දන්නවා සම්මාදිකයේ පෙරටුකට ගත්තු සම්මා සංකප්ප සම්මා වාචාදී මෙන්න මේ අනුපූර ප්‍රතිපදාවේ තමන්ට යන්නේ කියන එක ගැන අවබෝධයක් ඇති කරගෙන අර සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යන වගේ සම්මාදිට්ඨියෙන් ආරම්භ කරන මේ ගමන් මඟ යහපත් සංකල්පනා මෛත්‍රියේ සහගතව හිත පුරවාගෙන වාචික කායික සංවරය ඇති කරගෙන තමන්ගේ දිවි පැවැත්ම යහපත් සම්මා ආජීවය බවට පත් කරගෙන යහපත් උත්සාහයෙන් යුක්තව සතර සතිපට්ඨානේ වැඩමින් සමාධි ප්‍රඥා දිනු කරගන්නවා සමති දර්ශනා දිනු කරගන්නවා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය අනුපූර ප්‍රතිපදා විදිහට දේශනා කළේ. මුලින් අකුසලයෙන් බැහැර කෙරෙව්වා සම්පපාපසකරණම් කියපු විදිහට. ඊළඟට කුසලස උපසම්පදා කියපු විදිහට සාස්ත්‍රවෝ පුඤ්ඤභාගියවෝ කුසලයට නැඹුරු කෙරෙව්වා ලෞකික කුසලයට. ඊට පස්සේ අර චතුසත්‍ය සම්මාදිට්ඨිය ලබා දීලා අරියා අනාසවා ලෝකෝත්තරා මග්ගංගා කියපු විදිහට ආර්ය වූ අනාස්තර වූ ලෝකෝත්තර වූ මාර්ගයට අංගයක් කොට තියෙන මේ සම්මා දිට්ඨිය ලබා දීලා අපි ආර්ය ශ්‍රණිගක මාර්ගය තුල අපිව යවන මට්ටමටපත් කළා. තින්න තුනේ යම් කිසි කෙනෙක් මේ සම්මා දිට්ඨිය ඇති කරගත්තා නම් ඔහු එපමණට සිල්වන්ත වෙනවා. සම්මා දිට්ඨිය ඇති කරගත්තා නම් එපමණට ඔහු සත්පුරුෂයෙක් වෙනවා. සම්මා දිට්ඨිය ඇති කරගත්තා නම් ඔහු සක්සේද කරන සියලුම දේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරමින් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහුගේ ආධ්‍යාත්මික සිහිනේ බවට පත් වෙන්නේ සම්පූර්ණම දුකෙන් නිදහස් වීම. අන්නේ දුකෙන් නිදහස් වෙන්න තමයි ඔහු හැමදේම කරන්නේ. ඔහු ඉගෙන ගත්තත් කරන්නේ දුකෙන් නිදහස් වෙන්න. රැකියාවක් කරත් කරන්නේ දුකෙන් නිදහස් වෙන්න. වෙන ගොවිතැන ආදී දෙයක් සමාජ යුතුකමක් සිදු කළත් පින්කමක් කළත් මේ හැමදේම කරන්නේ ඔහු ඔහුගේ ආධ්‍යාත්මික සිහිනයක් ස්පිරිටුවල් ගෝල් එකක් ඉදිරියේ තියාගෙන. සාමාන්‍ය ලෝකයේ දරුවෙක් හැදීමෙන්වත් රැකියාවක් කිරීමෙන්වත් උපාධියක් ගැනීමෙන්වත් ගෙයක් ඉඩමක් ගැනීමෙන්වත් ඒක නෙවෙයි ඔහුගේ ජීවිතය අවසාන ඉලක්කය. යසියාලක්ම සමාජ සම්මත විදියට යුතුයකම් විදියට උසිද්ධ කරමින් ඔහුගේ උත්කෘෂ්ඨ ප්‍රාර්ථනා බඩපත් වෙන්නේ බාහිර රූපයෙන් නිදහස් වන්නටත් අභ්‍යන්තර මනසෙන් නිදහස් වෙලත් මේ අභ්‍යන්තර බාහිර කියන දෙකේම නිදහස් වීම නැත්තම් නාම රූප දෙකේම නිදහස් වීම යත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති පටිගං රූප සංඥාංච එත්තේසා චිද්දතේ ජටං කියපු විදියට නාම රූප දෙකිනුත් නිදහස් වෙලා ඊළඟට මේ අවිද්‍යාසහගතෝ ස්පර්ශිනුත් නිරුද්ධ වෙලා රූප සංඥාවනු සපුරා නිදහස් වෙලා දුකෙන් නිදහස් වෙන මාර්ගයට යන්නටයි ඔහු මේ හැමදේම කරන්නේ. පින්නතුනි මෙන්න මේ මාර්ගයේ ඉන්නව නම් ඔහු හැම මොහොතෙම ධර්මයේ තුල ඉන්නේ. ධර්මය ඔහුගේ ජීවිතය අංගයක් බවට පත් වෙලා තියෙනවා. ඔහුට ජීවත් වෙන එක දවස ජීවිතේ වටිනවා. ඒ දවස ඔහුට ඇති. ඔහුට මරණේ ලං වුණා කියලා දුකක් වේදනාවක් නෑ. ඔහු උපරිම ලෙස දහම තුල ඉන්නේ. හැම වෙලාවෙම සිහි නුවණ දිනු කරමින් ඉන්නේ. ඔහු ආනාපාන සතිය නිතර පුහුණු කරමින් මෙන්න මේ ධර්මයත් එක්ක වාසය කරන්නේ. ඔබ දන්නවා මේ දිනවල බොහෝ දෙනෙක් බියෙන් සැකින් වාසය කරන අවස්ථාව. බොහෝ දෙනෙක් දුකෙන් පිළිසරණක් නැතුව අනාථ වෙලා ඉන්නේ. පින්නතුනි අනාථව මිය යන නෙවෙයි අපට බුදුහාම ධර්ම දේශනා කළේ. අපි හෙට උදෑසන මිය ගියත් අපිව අසරණව මිය යන නෙවෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. පහළ වෙන්නේ කුමක් සඳහාද? මේ දාණයෙන් ආරම්භ කරන ගුණධම් නැත්නම් කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ධර්ම ශ්‍රවණයෙන් ආරම්භ කරන මේ අනුසෝතගාමී ප්‍රතිපදාව පරිසෝතගාමී ප්‍රතිපදාවක් බවට ඉහළට පත් කරගෙන අපි එයින් නොනවති එක පැත්තකින් මෛත්‍රියත් අනිත් පැත්තෙන් ප්‍රඥාවත් ඉහළටම දිනු කරන්නට අපි මේ ලෝකෙ ඉපදුනේ. ඒ විදිහට අපට සිහින් එන පුළුවන් නම් අපි අවසාන මොහොතේ තුස්ම ගන්න වෙලාවේ සබ්බේ සත්තා බවන්ත සුඛිතාත්තා සියලු සත්ත්වෝ සුවපත්ත්වවා නැත්තම් හුස්ම දිහා බලාගෙන අනිච්ඡානුපස්සී විහෙරති අසසී සාමීති සික්කති අනිච්ඡානුපස්සී විහෙරති පසසී සාමීති සික්කති කියලා ඊටාම සැනසෙල සිතින් අපි මරණයටපත් වෙන්නේ. පින්නතුනේ අපි කවුරුවත් හැමදාම ජීවත් වෙන අය නෙවෙයි. වර්තමානයේ නොඑක් විදිහේ ලෙඩ රෝග තියෙන විතරක් නෙවෙයි අපි අනාගතයේ ලෙඩ රෝග නැති වුණත් අපි අවුරුදු 100කට වඩා ජීවත් වෙන නෑනේ මේ කවුරුවත් ඉන්නේ. අපි කවදා හරි මිය යන අය. මිය යන දවස නෙවෙයි වැදගත් වෙන්නේ, මිය යන ආකාරය නෙවෙයි වැදගත් වෙන්නේ. මරණය සිදුවන තැන හෝ අවසන් කටයුතු සිදු කරන ස්වභාවය නෙවෙයි වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ කොයි තරම්නම් අපි පිළිසරණක් ඇතුවද නැතුවද මිය යන්නේ කියන කාරණේ. අපි අද මේ මොහොතේ මිය ගියත් අපි මෛත්‍රී වඩමින් අනිත්‍ය සංඥා මෙනෙහි කරමින් නම් මිය යන්නේ. ජීවත් වෙන්නට අපි ගැන දුකක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපට අපි ගැන දුකක් නැහැ. ඇයි? අප මේ ජීවිතයෙන් සම්බුදු සසුනේ මේ ධර්ම විනයෙන් ප්‍රයෝජනය අරගත්තොත් හැටියට අපි මරණයටපත් වෙන්නේ. ඒ නිසා ඊටාම සරල පින්කම් වලින් ආරම්භ කරන ජීවිතයේ පින තුනේ සරල වෙරළෙම ඉන්න නෙවෙයි අපිට බුදුහන ධර්ම දේශනා කළේ ටිකෙන් ටික අපි ගැඹුරට යන්නට ඕන. ඒ සඳහා අපට බුද්ධියක් තියෙනවා. ඔබ සතර හුඟක් හිත දිනු කරන් ආපු අය. බුදුහාඳුර සාමාන්‍ය අනුපූර ප්‍රතිපදාවට ධර්ම දේශනා කළත් ඊටාම සුභග බුද්ධිමත් පුද්ගලයන් මොනෙක්ද අවස්ථාවලද? ඔබ දැකලා ඇති බාහ්‍ය දාරුචීරයේ මොනෙක්ද අවස්ථාව? ඒ වගේම පුකුසාති මොනෙක්ද අවස්ථාව? පස්සක මහණුට ධර්ම දේශනා කරපු අවස්ථාව? සරුත් හාඳුරන්ට අනුශාසනා කරපු අවස්ථාව? ඒ වෙලාවේ දර සාමාන්‍ය අනුපූර ප්‍රතිපදාවමනේ දේශනා කළේ. ඒ සුවිශේෂ පුද්ගලයන් මොනෙක්ද අවස්ථාවේදී බුදුහාඳුර ශනිකව දේශනා කළේ හේතුඵල ධම, පටිසම්පාදය, චතුරාර්ය සත්‍ය, අරහත්ත්වයේ මාර්ගයේ ත්‍රිලක්ෂණය. මෙන්න මේ කරුණ තමයි ශනිකව දේශනා කළේ අය ඉහෙළම තලයට ගත්තා. ඒ නිසා ඔබට ඔබ දක්ෂණං බුදුහාමුදුර දේශනා කරනවා. සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝ මත්තකේ සක්ඛාය දිට්ඨි පහනාය සතෝ බිකු පරිභජේ කියලා. සතකින් පහර ලද්ද කුසේ, කිසගිනි ගත්ත කුසේ, ඊට අප්‍රමාදී වෙනා වගේ ඊටත් නොදෙවෙනසේ මෙන්න මේ අනිත්‍ය සංඥා බලන්නට රූපාදී ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරෝධය ආස්වාදේ ආදීනව දකිමින් වාසය කරන්න කියලා දේශනා කළා. මේක තමයි පින්තුනි ප්‍රබලම කුසලයේ බවට පත් වෙන්නේ. සූත්‍රයෙන් දැක්වෙන ඊළඟ ප්‍රධාන කාරණයක් තමයි කොයි දිසාවෙන් පැවිදි වුණත් මේ ශාක්‍ය පුත්‍රයන් වෙනවා කියන කාරණේ. පින්තුනි එදා ಭಾರತ ජන සමාජයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ලොකු ගෞරවයක් තිබුණා. බුදුරජාණන් වහන්සේට ගෞරවයක් තිබුණා. බුදුරජාණන් වහන්සේට අන්‍ය ආගමිකයන් ගරු කරපු ප්‍රධාන ලක්ෂණයක් තමයි උන්වහන්සේ ශාක්‍ය කුල ඉපදිච්ච නිසා කියන එක. ඇතැම් අන්‍ය ආගමික ආශ්‍රම වලට බුදුරජාණන් වහන්සේ වැඩම කරපු අවස්ථාවේදී උන්වහන්සේට ආසනයක් දුන්නේ මේ ශාක්‍ය වංශය කෙනෙක් කියලා. ඒ ශාක්‍ය වංශයට එදා ගරු කළ සමාජය. උන්වහන්සේ පස්මහ බැලුම් බලන අවස්ථාවේදී කාලය, දීපය, දේශය, කුලය, මව කියන මේ පස්මහ බැලුම් බලනකොට මේ කුලය බැලුවේ මේකට. සමාජයකට ධර්ම දේශනා කරන්නම් ඒ සමාජයේ හි යම් කිසි විදියක ගෞරවාන්විත තැනක ඉපදෙන්නට ඕන. නමුත් අපිට තියෙන වාසිය මොකද්ද? ශ්‍රාවකයන් විදියට. ඊටම පැහැදිලිව දේශනා කරන බුදුරජාණන් වහන්සේට යම් කිසි ගෞරවයක් ලැබුණා නම් ඒ ගෞරවය උන්වහන්සේගේ ශ්‍රාවකයන්ටත් ලැබුණා. කුමන රටෙන්, කුමන කුලයෙන්, කුමන වර්ණයෙන් කෙනෙක් පැවිදි වුණත් අර සාගරයට ගියපු ගංගාවල මුල් නම් අත්හැරිය වගේ අර මුල් නම් ගොස් සියලක් මත්හැරලා එකම ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් බවට පත් වෙනවා. ඒ නිසා තමයි ඇතැම් ශ්‍රාවකයන් වහන්සේලා වෙනස් ආශ්‍රම වලට ගියපු වෙලාවේදී බුදුරජාණන් වහන්සේට ගරු කරපු විදියටම එයා සඳහන් කළේ මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් වහන්සේලා මේ අවිල්ල ඉන්නේ නිස්සබ්ද වෙන්න උන්වහන්සේලාට සලකන්න ගෞරව කරන්න කියලා වැඩිහිටි පූජකවරුන් ඒ ආගම්වල හිටිය අය තමගේ ශ්‍රාවකයන්ට අනුශාසනා කළා තියෙනවා. සරුවත් හාඳුරු, මොගලන් හාඳුරු, මහා කාශ්‍යප හාඳුරු වැනි මේ ස්වාමීන් වහන්සේලා අන්‍ය ආශ්‍රමයකට ගියපු වෙලාවේදී මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් වහන්සේලා වැඩම කළේ ඉන්නේ මේ බුදුහාඳුරන්ගේ පුත්‍රයෝ මේ වැඩම කළේ ඉන්නේ කියලා උන්වහන්සේලාගේ අර අතීත කුලය නෙවෙයි කිව්වේ දැන් පැවිදි වෙලා ඉන්න මේ සම්බුද්ධ ශාසනීය කුලයයි සඳහන් කළේ. ඒ විතරක් නෙවෙයි ආනන්ද හාමුදුරුවෝ වැඩම කරපු අවස්ථාවේදී තනිත් අය මේ විදිහටම වර්ණනා කළා තියෙනවා. ස්වාමීන් වහන්සේලාට විතරක් නෙවෙයි පින්නතුනි චිත්ත ගෘහපතියා අනාගාමී වෙච්ච කෙනෙක් අනත් වෙන්නේ කිසිතුමා සෝවන් වෙල හිටිය කෙනෙක් මේ ගිහි අයත් පිනතුනේ වෙනත් ආශ්‍රමවලට ගියපු වෙලාවේදී ඔබ දන්නවද ඒ ඇයටත් අර අන්‍ය ආගමිකයන් ගරු කළා තියෙනවා මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් වහන්සේලාගේ ශ්‍රාවකයන් කියලා. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ ශික්ෂණය නිසා මේ ගෞරවය නිසාම බොහෝ දෙනෙක් මේ ශ්‍රාවකයන් කෙරෙහි ගෞරව දක්වලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කිසියම් තැනක වැඩ ඉන්නව නම් ඒ වැඩේ ඉන්න ස්වාමීන් වහන්සේලා බලන්නට බුදුහාඳුර බලන්න ශ්‍රාවකයන් යනකොට යන්නේ නිකන් නෙවෙයි ලස්සනට සුදෙන් ඇඳගෙන මල් අරගෙන සුවඳ ආදී දේවල් ස්වාමීන් වහන්සේලාට පුදන්න අරගෙන තමයි මාර්ගය ඉතාම ලස්සනට යන්නේ. අන්න ඒ යන පිරිස දිහා දැකලා පැහැදිච්ච බ්‍රාහ්මණයෝ ඒ ඇගේ පස්සේ ඇවිල්ලා බුදුබණ අහලා ශ්‍රාවකයන් බවට පත් වෙච්ච අවස්ථා තියෙනවා. සෝන දණ්ඩ වැනි සූත්‍ර මීට උදාහරණ විදිහට ගන්න පුළුවන්. සමහර ඉතා මාන්නෙන් හිටිය බ්‍රාහ්මණවරු මේ බුදුරජාණන් වහන්සේට වඳින්නට මල් පහන් ආදී අරගෙන යන පිරිස දිහා බලලා ඒ පිරිසට පැහැදිලා බුදුහාමුදුර හමු වෙන ගිහි පවස්ථා තියෙනවා. දිනොතන අපේ ජීවිතවලට මේවා ආදර්ශයට ගන්නට ඕන. ඔබ විහාරස්ථානයකට යනවා නම් ඒ සඳහා ඉතාම සූදානම් වෙලා යන්නට ඕන. නිකන් ආවට ගියාට යන්න හොඳ නැහැ. ඔබ වෙනත් ගමනක් යන අතරදී වුණත් ගියත් ඔබ විහාරස්ථානයට ඇතුළු වෙනකොට සුදුසු ඇඳුමකින් ඇඳගෙන යන්නට ඔබ ඇඳුමක් වාහනේ ඔබ බෑග් එකේ මාර්ගගෙන යන දක්ෂ වෙන්නට ඕන. ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙනකොට ඒක ගෞරවාන්විත විදිහට කරන්නට ඕන. විහාරස්ථානයට ඇතුළු වුණාට පස්සේ ඔබ කතා බහ කිරීම හැසිරීම ආදී සියල්ලක්ම ඊට අනුගත විදිහට සිදු කරන්නට ඕන. විහාරස්ථානයේ විතරක් නෙවෙයි ඒ විහාරස්ථානවලදී බණහන ඔබ සමාජයේ විවිධ තැන්වලදී පෙනී සිටින්න පුළුවන්. ඒ හැම තැනදීමත් ඔබ ගැන සමහර අය බොහෝම අවධානයෙන් ඉන්නේ. අහවල් පන්සලේ අහවල් ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරන මේ බුද්ධ ශ්‍රාවකයන් කොහොමද හැසිරෙන්නේ කියලා ඔබ ගැන සමහර අය ඉතාම අවධානයෙන් ඉන්නේ. ඒ නිසා ඒ බුදුහාඳුරන්ට අගෞරවයක් නොවන විදියට ඒ තමන් ඇසුර කරන ස්වාමීන් වහන්සේලාගේ ගෞරවය රැකෙන විදියට ඔබ නිතරම කටයුතු කරන්නට මේ පාඩේම ඔබ ආදර්ශයක් කරගන්නට ඕන. ඊළඟ කාරණේ තමයි මේ මහා සාගරයේ තියෙන ඒකලස් රසෝ ලෝණ රසෝ කියන කාරණය. සාගරයේ තියෙන එකම රසය ලුණු රසය වගේ බුදුදහමේ කොතන ධර්ම කාරණයක් ගත්තත් විමුක්ති රසය තියෙන දුකේ නිදහස් වීමේ විමුක්තියට පත් වීමේ රසය තියෙන. විමුක්තිය කියවහම අපට බොහෝ විට හිතෙන්නේ රහත් භාවයට පත් වීම නැත්නම් ආසවක්ඛේ ඥාණයෙන් ලබන ਸਰව විමුක්තිය තමයි ඔබට මතක් වෙන්නේ. නමුත් පින්නතුනි තාම පැහැදිලි ධර්මයේ සඳහන් වෙනවා ඕනෑම මට්ටමකින් අපට ඒ කෙලෙස් මට්ටම් අඩු කරගෙන විමුක්තියට පත් වෙන්න පුළුවන්. ඔබ දානයක් දෙනකොට හිතේ තියෙන දැඩි ලෝභය නැමැති අකුසලෙන් ඔබ මිදුණා විමුක්තියට පත් වුණා. ඔබ පංචශීලයේ ආරක්ෂා කරනකොට ඔබගේ දැඩි ලෝභය, තෘෂ්ණාව, ද්වේෂය ටික ටික අඩු වෙනවා පංචශීලයේ ආරක්ෂා කරනකොට. ඔබ මෛත්‍රිය භාවනා වඩනකොට හිතේ තියෙන ද්වේෂය, මාන, ඊර්ෂ්‍යාව තවත් අඩු වෙනවා. ඔබ සමත භාවනා දිගින් දිගටම වඩනකොට ඔබේ හිතේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ තවත් අඩු වෙනවා. මේකත් විමුක්තායතනයක් විදිහට සලකන්න. මේකත් විමුක්තිය. පංච නීවරණ වලින් දුර වෙලා ප්‍රථම ඥානෙටපත් වීම, ද්විතිය ඥානෙ, තෘතිය ඥානෙ, චතුර්ථ ඥානෙ ආදී මේ හැම අවස්ථාවකම විමුක්තියට පත් වෙන අවස්ථා විදිහට සලකන්නේ. මෙහෙම විදිහට ගිහිල්ලා රූපාදී ස්කන්ධ පංචකයේ සමුදිවයම මනමින් දැකලා න රූපං අතතෝ සමනපස්සති න රූපවන්තං වාත්තානං න අත්තනිවා රූපං න රූපස්මින් වාත්තානං. මේ විදිහට රූපාදී ස්කන්ධ පංචකයේ හිත බැස නොගෙන හරියට මේක අවබෝධ කරගත්තොත් අපි සක්කාය දිට්ඨිය දුර වෙනකොට තවත් අපි විමුක්තියටපත් වෙනවා. ඒ මාර්ගයේ තවදුරටත් ප්‍රගුණ කිරීමෙන් අපි සකදාගම් වෙනකොට තවත් අපි විමුක්තියටපත් වෙනවා. තවත් ඉදිරියට ගිහිල්ලා කාමරාග පටික කියන සංයෝජන දෙක සම්පූර්ණයම දුර වෙන විදියට අපි ස්කන්ධ ධාතු ආයතනයන්හි අනිත්‍යතාවයේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරමින් ඉන්නකොට කාමරාග පටික කියන සංයෝජන දෙක සපුරාම දුර වෙනවා. තවදුරටත් අප්‍රමාදීව මේ ධර්මග්‍ය අපිට ඉදිරියට යන්න පුළුවන් නම් රූපනාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ සෙසු සංයෝජන දුරු කළා සම්පූර්ණයෙන්ම සසර ගමනෙන් නිදහස් වෙන්නට පුළුවන්. මේ විමුක්තිය පින්නොතනි අවසානයේදී දෙත්තේ දෙක්ටමත් මට්ටමට පත් වීම දක්වාම අපට මේ විමුක්තියට පත් වෙන්න පුළුවන්. ඒ ඉහළම මට්ටමට අපට එකපාරපත් වෙන්න අපහසු උනත් අපි ඉන්න මට්ටමෙන් ඔබේ දැඩි ලෝභකම අඩු කරගෙන ඔබේ නිවසේදී පරිත්‍යාගශීලී වෙන්න, අම්මට තාත්තට සලකන්න, අසරණ සත්තුන්ට කෑම ටිකක් දෙන්න, ඔබේ ගමේ ඉන්න දුප්පත්ම කෙනෙකුට මේ දිනවල සලකන්න, අසරණ වෙලා කෙනෙක් ඉන්නවා නම් උපස්ථානයක් කරන්න, ඔබේ සෞඛ්‍යය ආරක්ෂා කරගන්න ගමන් ඔබට මේ දවස්වල හොඳට පින්කම් කරන් තියෙන අවස්ථාව, මේ කාලයේ පින්තුනේ පුණ්‍ය කාලයක් විදිහට සලකන්න, ඔබේ ගමේ ඔබේ ඥාතීන් අතර ඉතාම අසරණ කෙනෙක්, දුගී දුප්පත් කෙනෙක් මේ වෙලාවේ ඉන්නවා නම් ඔබේ ගහකොළක තියෙන දෙයක් හරි පරිත්‍යාග කරන්න, ඔබට තියෙන වැඩිපුර මුදලකින්වත් උදව්වක් කරන්න, ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා පුළුවන් නම් ඔබ එක වේලක් ආහාර අඩු කළා හරි, එක වේලක් ඔබ සුළු ආහාරයක් අරගෙන හරි මේ වෙලාවේ ඔබට කුසල් වඩන්න තියෙන හොඳම අවස්ථාව, මේ අවස්ථාව මගේ හැරගන්නට එපා. මේ හැම දෙයකින්ම අපි විමුක්තියටපත් වීම වෙන්නේ. මේ විමුක්තියටපත් වීමේ රසවත් ධහමයි, මේ විමුක්ති රසයෙන් යුක්ත ධහමයි ඔබත් මාත් සරණ ගිය මගේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කළේ. ඒ නිසා අපි විමුක්තියට ටිකෙන් ටිකපත් වෙමු. එකාතකින් දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරමු. අනිත් අතින් හේතුඵල ධහම අනිත්‍යතාව පිළිබඳ අවබෝධයෙන් හැකිතාක් දුරට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී මේ ආරසිංහ මාර්ගයේ වාසය කරමු. මන අධ්‍යක්මක් ඇති කරගෙන, යහපත් සංකල්පන ඇති කරගෙන, වචනය, කායික ක්‍රියාවන් නිවැරදි කරගෙන, යහපත් දිවි පැවැත්මකින්ගෙන යහපත් උත්සාහයෙන් සතිමත් වෙඳගෙන අපි හිත සමාධිමත් කරනකොට සම්මා ඥාන සම්මා විමුක්ති කියන අවස්ථා දෙකට පත් වෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ ඉතාම පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා. දුක කියන්නේ මොකද්ද? දුකේ හට ගැනීම කොහොමද? දුකෙන් නිදහස් වෙන කොහොමද? ඊට මාර්ගය මොකද්ද කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා පිරිසිදු ලෙසම. ඊට පස්සේ සම්මා විමුක්ති වෙන මේ විමුක්ති රහසේ යాగ්‍රතම ඵලය තමයි දසාංගෙහි සමන්නාගතව අරහා කියපු විදියට අංග 10කින් යුක්ත රහතන් වහන්සේගේ තියෙන සම්මා විමුක්ති කියන අවස්ථාව. විමුක්තස්මින් විමුක්තමෙති ඥානං හෝති. මිදුණට පස්සේ තමා මිදුණා කියලා දකිනවා. කොහොමද දකින්නේ? තමන්ට රූපයක් සිහිවන හැම වෙලාවෙම දකිනවා. ඒ නිරුද්ධ වෙච්ච රූපයක් තමා මනසින් දකින්නේ කියලා දකිනවා. ඒ දකින මනසත් අනිත්‍යයි. අහොත්වා සම්බුතං හොත්වා නබවිසති කියලා දකිනවා. ඒ මනසත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මෙන්න මේ දැකීම කළ පමණට පිනතුනි අපි සංසාර චක්‍රයෙන් නිදහස් වෙනවා. රාගාදී අකුසල දහමලින් නිදහස් වෙනවා. ලෝභාදී අකුසල මූලවලින් දුරු වෙනවා. සක්කාය දිට්ඨිය ආදී සංයෝජන වලින් අපේ චිත්ත නිදහස් කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ ගමන මගේ පිනතුනි අපි අප්‍රමාදීව ඉදිරියට යන්නට ඕන. එහෙම යනකොට තවත් විශේෂ දෙයක් තමයි අර මහා සාගරයේ අගනා මුතු මිණි තැන්පත් වෙලා තිබුණ වගේ අපේ ජීවිතයටත් ඉතාම ලස්සන ආභරණ මුණගැහෙනවා. සූසට බරණින් සැරසීලා කියලා සාමාන්‍ය ලෝකෙදි කියන කතාව අප බුද්ධ ශාසනයේදී අපේ සත්‍තිස් බෝපැකේ දහමෙන් සැරසීලා සීල සමාධි වඩමින් අපි මේ ගමන බවුන් වඩමින් ඉදිරියට යන ගමන. සතර සතිපට්ඨානය සතර සම්‍යක් ප්‍රධාන වීර්ය සතර ඍද්ධිපාදාදී මේ බෝධිපාරිසික ධර්ම තමයි පින්නතුනි මේ සම්බුද්ධ ශාසනයේ තියෙන අගනා මුතුමැණි. මේව ඉගෙනගෙන පාඩමක් විදියට කටපාඩම් කරන දේවල් නෙවෙයි පින්නතුනි. කටපාඩම් කරන්නත් ඕන අපි. නමුත් ඒක අපි පාඩමක් විදියට ඉගෙන ගන්න විතරක් නෙවෙයි තියෙන්නේ. ඒක අපි ධම්මෝසද සමන්නත්ති ඒතම් පිවත බික්ඛෝ කියපු විදියට මේ ධර්ම කරුණු නැමැති ඖෂධය අපේ ජීවිතයට පානය කරන්නට ඕන. සතර සතිපට්ඨාන තුලිනකොට අපේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩනවා. සතර ඍද්ධිපාද වඩනවා. ඡන්ද චිත්ත වීරිය වීමංසා. ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා. ඒව බල ධර්ම වඩපත් වෙනවා. සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා. ඒක බොජ්ජංග බවට වර්ධනය වෙනවා. සතිය ධම්ම විජය වීරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා. ඒ බොජ්ජංග ධර්මත් තවත් ඉදිරියට ගිහිල්ලා ආර්ය අෂ්ටාංගික කමාරේ නියමිත ස්රෝතයට ඍජුවම බැසගත්තු ඍජු ප්‍රතිපදාව තුළම ජීවත් වන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ අෂ්ටාංග සමන්නාගතෝ සේකෝ කියපු විදියට අංග 8කින් සමන්විත වූ සේක ප්‍රතිපදාව තුළත් ඒ අංග 8ට තවත් අංග 2ක ප්‍රතිඵල ලැබලා සම්මා ඥාන සම්මා විමුක්ති කියන දසහංගෙහි සමන්නාගත අරහත් කියන මට්ටම දක්වාම අපේ දිවි මඟ අපේ මේ ආර්ය විනයෙහි ධර්ම විනයෙහි තියෙන උතුම් ආභරණ අපේ ජීවිතවලට අපි පලඳා ගන්නට ඕන. අපි පින්නතුනි දුගියන් විදියට නෙවෙයි මේ යන්නට ඕන. අපි මේ ඉපදෙලා තියෙන්නේ සම්බුද්ධ ශාසනයක් තියෙන කාලෙක. සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් සියලු පින්කම් කුසල දහම් අතීත පින්දහම් ප්‍රාර්ථනාවන් කළ ජීවත් වන අයයි ඔබ ධර්ම ශ්‍රවණය කරන්නේ මේ. ඒ නිසා අපි හෙට දවසේ මිය ගියත් අපි දිලිඳු අය වශයෙන් නෙවෙයි මිය යන්නට ඕනේ. අපි තාම පොහසත් අය විදියට කුසලයෙන් පොහසත් වෙලා මේ සම්බුද්ධ ශාසනයේ තියෙන අගනා මිනිමුතු අපේ ජීවිතයට පළඳගෙන තමයි අපි ඉතාම පොහසත් කෙනෙක් විදියට අදලිද්දෝති තං හෝති අමෝගං තස්ස ජීවිතං කියපු විදියට දුප්පත් නොවන කෙනෙක් විදියට ඉතාම ධනවත් කෙනෙක් විදියට අපේ අවසන් දෙක අපි පියා ගන්නට ඕන. ඒ සඳහා අපි නුතුනි හැකිතාක් දුරට සම්මාදිටිය ඇති කරගන්න. එක පැත්තකින් කම්මසකතා සම්මාදිටිය ඇති කරගන්න. අනිත් පැත්තෙන් දුකේ හට ගැනීම නිරෝධයේ පිළිබඳව චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න. ඒ තේරුම්ගත්තු පමණට තම සතිපට්ඨානෙ තුල ඉන්නවා. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර සතිපට්ඨානෙ තුල වාසය කරමින් ඒකේන අකුසලෙන් මෙදෙනටත් කුසල දිනු කරන්නට උත්සාහ කරනවා. ඡන්ද චිත්ත විරිය වීමාංසා කියන මේ ඉද්ධිපාද වඩමින් සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම, ශ්‍රද්ධාදී බල ධර්ම සම්පූර්ණ කරමින් ධම්ම විජය ආදී බොජ්ජංග සම්පූර්ණ කරමින් සම්මාදිට්ඨිය ආදී ආරසිංහ මාර්ගයේහි අංගවලට ඍජුව බැසගෙන ඔහු විමුක්තිය කරා ගමන් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. අන්න එහෙම ගමන් කරනකොට අපිත් මේ ශාසනීය සුවිශාල පුද්ගලයන් බවට පත් වෙනවා. සෝවාන ආදී මඟඵල ලාභී උතුමන් බවට පත් වෙනවා. පින්නතුනි අප ලබාගත්තා වූ නොඑක් විදිහේ ශක්තියන් තියෙනවා. රූප සම්පත්තිය තියෙන පුළුවන්, කටහඬ තියෙන පුළුවන්, බුද්ධිය තියෙන පුළුවන්, වෙනත් කුසලතා තියෙන පුළුවන්. මේ බොහෝ දේ අපි ලබා ගත්තේ අතීත බුද්ධ ශාසනවල පින්කම් කරලා. අන්නේ ලැබපු සියලුම දේ නැවත මේ සම්බුද්ධ ශාසනයේ තිරස්සිතිය සඳහා අපි කැප කරන්නට ඕන. ඒ කුසලතා පින්නතුනි තවත් අයට කුසල වැඩෙන්නට, අනිත් අය සුගතිගාමි වෙන්න, අන් අය නිවන් දකින්නට එයට පුහුණු කරන්නට ඕන, එයට අපි පරිත්‍යාග කරන්නට ඕන. මේක තමයි අපි ලබාගත් වූ ජීවිතේට ලබා දෙන උපරිම වටිනාකම බවට පත් වෙන්නේ. ඉතින් පින්නතුනි මේ දහම කියනට අපි උත්සාහ ගනිමු. අද අප සාකච්ඡා කළේ කුද්දකනිකායේ උදාන කාලයේ එන උපෝසත සූත්‍රය. බුදුරජාණන් වහන්සේ උපෝසත කර්මයක් සිදු කිරීම සඳහා ගියපු අවස්ථාවේදී සිදුවෙච්ච කරුණක් නිමිති කරගෙන මේ ගෞතම සම්බුද්ධ ශාසන නැමැති මහා සයුරෙහි කරුණු 8ක් නිමිති කරගෙන දේශනා කරපු සූත්‍රය. මහා සාගරයේ ක්‍රමයෙන් ගැඹුරට යන වගේම මේ සම්බුද්ධ ශාසනයේ ධර්ම විනය දෙකත් සීල සමාධි ප්‍රඥා ආදී මේ ත්‍රිවිධ ශික්ෂාවන්හි ක්‍රමයෙන් ගැඹුරට යන දෙයක්. මොහොත වෙරළ නොයෙක් මොන වගේ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලාගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රතිසංවිස සීලය, ආජීව පාරිශුද්ධ සීලය කියන මේ සීලයන්ගෙන් උන්වහන්සේලා පෝෂණය වෙනවා. ඒ සීල් පද උන්වහන්සේලා කඩාගන්නේ නැහැ. මහා සාගරේ අපිරිසුදු දේවල් තියාගන්නේ නැහැ වගේම මේ ශාසනයේත් අපිරිසුදු පොත්ගලන් තියාගන්නේ නැහැ. ඔවුන බැහැර කරනවා. සාගරයට නොයෙක් ප්‍රදේශ වලින් ගංගා ඇවිල්ලා වැටුණාට පස්සේ එකම මුහුදු දිය බවට පත් වෙනා වගේ මේ සම්බුද්ධ ශාසනයටත් නොයෙක් දිසා වලින් අය පැවිදුණාට පස්සේ එකම ශාක්‍ය පුත්‍රයන් වහන්සේලා බවට පත් වෙනවා. ඒ වගේම මේ සාගරයේ පිරි ඉතිරිලා නොයන වගේ මේ සම්බුද්ධ ශාසනයේ කොතෙක් අය පිරුණ පෑවත් මේ ශාසනයේ පිරි ඉතිරිලා යමක් නැහැ. මුහුදු ජලය කොතනින් ගත්තත් ඒක රසෝ ලෝන් රසෝ වගේ සම්බුද්ධ ශාසනයේ කොතනින් ධර්ම පාඨයක් ගත්තත් ඒ හැම දහම් පාඨයකම තියෙන්නේ ඒක රසෝ විමුක්ති රසෝ. එකම වූ විමුක්ති රසයේ දුකෙන් නිදහස් වීමේ රසවත් බවයි මේ හැම දහම් පදයකින්ම තියෙන්නේ. කෙලෙස් වලින් නිවීමේ සුවයයි මේ හැම දහම් පදයකින්ම අපට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. මහා සාගරයේ වටිනා මුණු මිනිමුතු තියෙනවා වගේ මේ සම්බුද්ධ ශාසනයේ සතිපට්ඨාන ආදී සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම නැවතී තාම වටිනා මිනිරුවන් තියෙනවා. අපේ මිනිරුවන්ගෙන් අපේ ජීවිතය ලස්සන කරගන්නට ඕන. මහා සාගරයේ මහා සත්‍යයන් ඉන්න වගේ මේ ශාසනය තුලත් සෝවාන් ආදී මඟඵල ලැබපු උත්තමයන් සරුවත් මුගලන් ආදී උතුම් මහරහතන් වහන්සේලා, මහා කාශ්‍යප හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ ආදී ඒ උතුම් මහරහතන් වහන්සේලාගෙන් මේ සම්බුද්ධ ශාසනය ඉතාම ශක්තිමත් වුණා. උන්වහන්සේලා ගුණයෙන් වර්ධනය වුණා වගේම උන්වහන්සේලා ඉතාම අනතිමානී ගුණයෙන්, නිහතමානී ගුණයෙන් වාසය කළා. ලෝකයාට ආශිර්වාදයක් වන ලෙස සංඝෝ පවජමානානං කියපු විදිහට ලෝවැසන්ට ශාන්තියක්සේ මේ මිහිමත වැඩම කරපු අය අතරින් උත්තම ශ්‍රාවකයන් බවට පත් වුණා. අන්නේ උත්තමයන් ශ්‍රාවකයන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ ගෞරව කරපු අවස්ථා තියෙනවා. බුදුහාමුදුරුවෝ මෙනෙහි කරන මේ උන්වහන්සේ පූජනීයත්වයට පත් වුණේ ධර්මය නිසා, ධර්මයට උන්වහන්සේ ගරු කළා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ සංඝයා මේ ප්‍රතිපදාව යෙදෙන අය මේ සංඝයා ගැන මට ලොකු ගෞරවයක් ඇති වෙන්නේ කියලා. ඉතාම පැහැදිලිව සූත්‍රවල උරුවේල සූත්‍රය ආදී සූත්‍රවල මේ ගැන සඳහන් වෙනවා. ඉතින් බුදුහාමුදුරන්ගේ ගෞරවයට පත් වෙච්ච මේ සංඝරත්නය, ඒ සංඝරත්නය වෙතින් බුදුහාමුදුරන්ගේ ගෞරවයට පත් වෙච්ච ඒ උතුම් සද්ධර්මය, ඒ උතුම් බුද්ධ රත්නය, මේ ත්‍රිවිධ රත්නය ලැබූ අවස්ථාව තුළ අපි උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ ගනිමු. යතර මේ ලෝකයේ තියෙන මේ ඉතාම ව්‍යසනකාරී අවස්ථාවේදී අපි හැකිතාක් දුරට සෞඛ්‍ය ආරක්ෂිතව කාලය ගත කරන ගමන් අනිත්‍යයට පුළුවන් තරම් උපකාරයක් කරන අවස්ථාවක් යොදා ගන්නට ඕන. ඒ උපරිම අවස්ථාවක් තමයි සීල සත්‍යයන් යට මෙත්සිත පතුරවන මේ අවස්ථාවේ. නිවෙස්වල බුද්ධ පූජා පවත්වලා දෙවියන්ට ඥාතින පින් දෙන්න, නිතිපතා රතන සූත්‍රයේ කරණිමිති සූත්‍රයේ සජ්ජහාන කරලා තමන්ගේ නිවසට ආශිර්වාද ලබා ගන්න, නිවෙස් ඉතාම පිරිසුදුව තියා ගන්න, අවට අය සමග සමගියෙන් කාලය ගත කරන්න, ඇකිතාග දුරට යහපත් වචන කතා කරන්න, තමන් බලන දේවල් සිත් දූෂ්‍ය වෙන දේවල් මේ කාලේ බලන්න එපා, හැකිතා හිත පිරිසිදුව ඉන්න, නිවසින් අමට තාතට දෑතීම සලකන්න, තමන්ගේ දරුවන්ට ඉතාම කරුණාවයි මෛත්‍රියෙන් කටයුතු කරන්න, ගෙදර සමගියෙන් ඉන්න, පංචශීලය අනිවාර්යයෙන්ම මේ කාලේ රකින්න, පංචශීලය රකිමින් මෙත් භාවනා වඩමින් බුද්ධ පූජා පවත්වමින් අසමනට සලකමින් පිරිසූත්‍ර සජ්ජහාන කරමින් මේ කාලය පින්තුනි පුණ්‍ය කාලයක් ලෙස, වෙසක් සමයක් ලෙස, පොසොන් සමයක් ලෙස ඔබ ගත කරන්න. එතකොට ඔබගේ මේ ජීවිතය සාර්ථක වෙනවා. ඔබට කිසියම් ආකාරයකින් ලෙඩ දුක් වෙන තියෙනවා නම් ඒව දුර වෙන්නට, වැළඳිච්ච රෝගයන් ඉක්මනට නිරාකරණය කරගන්නටත්, ඒ විතරක් නෙවෙයි ඔබ කුමන හෝ හේතුවකින් මිය ගියත් කිසිදු දවසක දුගතිගාමි නොවන ලෙස ඉතාම ස්ථාවර සුගතියකට පදනම දා ගන්නටත් මේ සීලම් ප්‍රතිපදි තමන්ට ආශිර්වාදයක් වෙනවා. එහෙම කාලය ගත කරන්නට මේ උතුම් ධර්ම දේශනාවත් ඔබට හේතු වාසනා වේවා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් තුලින් ජනිත කරගත් ආ වූ පුණ්‍ය ඵලය පසුගිය කාලය තුරාම මිය ගිය ඇතැමිට පාංශුකුලක්වත් කරගන්න බැරි වෙච්ච බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ සියලුම දෙනා අප විසින් සිදු කරගත් මේ සීලොම් පින් අනුමෝදන් සුවපත් වෙත්වා. එය සුගතිගාමි වෙත්වා. අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කෙලියට පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරලා දෙවියන්ගේ ආශිර්වාදයක් සලසා ගනිමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ සියලු පින්දහමල බලයෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියේ චිර ජීවනයේ සැලසේවා. ජීවත්වන කාලයෙහි වඩ වඩාත්ම සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛාං බයං පන්තා ච නිබ්බයං සෝකම් පන්තා ච නිස්සෝකාං හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතේමය බව සැනසිල්ල හිමි ගත් මග ජනීමය. හැම දෙනාටම තෙරුවන් සරණයි.